ඉතින් අද දවසේදී වැඩසටහනටත් අපි කල්යන් මිතුරු කියන්න හැමදෙනාම ඉතාම ගෞරවයෙන් පිළිගන්නවා. අද වැඩසටහනට වැඩම කරවදාලේ පූජ්‍යපාද කාර්යකම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ දෙවන වාසේ සම්දනව නින්න නමස්කාර පූර්වක පිළිගන්නේ මම ආරාධනා කෙරෙනවා ස්වාමීන් වහන්සේ අද දවසේදී අපිට කතා දෙන්න පැහැදිලි කර දෙන්නා ලෙස දෙවන සන්නාසය. කලවත් මහත්මයා සුළු ලෝකවාසී සියලුම කාරණක සින්නතුනි පළමුවෙන්ම මම ප්‍රාර්ථනා කරනවා කලවත් මහත්මයාට ඉතාම ඉක්මනින් නිරෝගී සම්පන්නිය ලැබලා ලෝකයට සමන්ත සේවාවක් සිදු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඊනම් ධම්මං නසේවෙය්‍ය සමාදේන නසංවසේ සිතාදිත්තින්න සේවෙය්‍ය සසියා ලෝකවද්ධනෝ. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සාරණිතුනි, අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ 37 වෙනි කාණ්ඩයේ ඥාන කාණ්ඩයට අයිති සල්ලේකත් ඥාන කියන කොටස ඒක අද අපි හැම දෙනාම දැනගන්න උත්සාහ කරන්නේ. කාරණේ පින්වත්නේ, සල්ලේකත් ඥාන කියලා කියන්නේ ඒක ධර්මය නැතිනේ ඥානේ කියන එකයි. එහෙම නැත්නම් දුස්සීලාදී භාවයක පත් වෙලා තියෙන සමහිත ඒ දුස්සීල ගුණයන් ප්‍රමේයෙන් ප්‍රහීන කරලා දුරු කරලා නිර්වාණය කියන තැනට ගමන් කරන ඥානය තමයි මේ සල්ලේකත් ඥානය කියලා හඳුන්වන්න පින්නොතේ. මේකදී මේ සල්ලේකත් ඥානයේදී ලෝකෝත්තර ධර්මයන් වෙනම විස්තර කරලා තියෙනවා. ලෝකෝත්තර නොවන උතුජන ධර්මයන් වෙනම විස්තර කරලා තියෙනවා. එතකොට අපි පළමුවෙන්ම මේ පුදුජන කියන ත්‍ත්වය ඒ ධර්මයන් අපි අඳුරා ගන්න හිත යොමු කරමු. පින්වතුනි, ඒ පුදුජන ධර්මයන් හැටියට හඳුන්වන්නේ පුතු කියන වචනේ තේරුම. පින්වතුනි, ඒක අපි ඉස්සරලා ගන්න පෙරත් මේක මා විස්තර කරලා තියෙනවා. පුතු කියලා කියන්නේ වෙන වශයෙන් පවතිනවා කියලා හිතනකම පිටත. පුතු කියන්නේ වෙන්ව වෙන් වූ කියන එකයි. පුතු ජන, ජන කියන්නේ පුද්ගලයන්ටනේ. එතකොට සත්වයාට තමයි මේ පුතු ජන කියලා කියන්නේ. සත්වයාට පුතු කියන්නේ වෙන් වශයෙන් හිතනවා. සත්වයා වෙන් වශයෙන් හිතනවා කියලා කියනවා. මොනවද ලෝකයේ තියෙන සියලු ධර්මයන් වෙන් වශයෙන් තියෙනවා කියලා හිතනවා. ඒ කියන්නේ මා වෙන් වශයෙන් ඉන්නවා, අපවලා වෙන් වශයෙන් ඉන්නවා, අපේ බිරිඳ වෙන් වශයෙන් ඉන්නවා, ස්වාමියා වෙන් වශයෙන් ඉන්නවා, දරුවෝ වෙන් වශයෙන් ඉන්නවා, අසල්වැසියෝ වෙන් වශයෙන් ඉන්නවා, ඉඩකඩම් වෙන් වශයෙන් තියෙනවා, රටවල් වෙන් වශයෙන් තියෙනවා, ඔය විදිහට වෙන් වශයෙන් තියෙනවා කියලා හිතනවා. පුදුජන පුද්ගලයන්ගේ ස්වභාවය. ඒ නිසා පින්නතේ ඒ වෙන් ගැතිය ඉතී ඇති වෙන නිසා ඊළඟට පින්නතේ මේක ඇති වෙනවලු පුතු කියන ධර්ම ටික මොනවද මේ පුතු කියන ධර්ම රාගයේ පුතු ධර්මයේ රාගයේ කියන එක පුතු ලක්ෂණයකින් යුක්තයි සත්‍යයෙන්ම ලෝභය කියලා අපි ගන්නවා. ඒ වෙලට ඇලීම කියලා ගන්නමු. ඇලීම කියනවා ලෝභය කියනවා බැඳෙන ගතිය කියනවා. ඊළඟට මූලික ධර්මයක් මේ කුතු ධර්මයේ දේශය මූලික ධර්මයක්. මේ කුතු ධර්මයේ ධර්මයක් හැටියට හඳුන්වනවා. මෝහය පුදු ධර්මයක් ඇටියට හඳුන්වනවා අපි. එතකොට මේ මූලික වූ ලක්ෂණ තුන. මෝහයෙන් මෝහ මූල හිත් පහළ වෙනවා. ද්වේෂයෙන් ද්වේෂ මූල හිත් පහළ වෙනවා. ලෝභයෙන් ලෝභ මූල හිත් පහළ වෙනවා. එතකොට මේ හිත් පහළ වෙන්නේ පහළ වෙලා ඊළඟට පුදු ධර්ම ටිකක් හැදෙනවා. ඊළඟට හැදෙන පුදු ධර්ම ටික තමයි ක්‍රෝධයේ පුදු ධර්ම. ක්‍රෝධ කරන ස්වභාවයේ තියෙන. ලෝකේ ක්‍රෝධ කරන ස්වභාවයන් තියෙනවා. ජාති වශයෙන් ක්‍රෝධ කරනවා. ආගම් වශයෙන් ක්‍රෝධ කරනවා. පක්ෂ වශයෙන් ක්‍රෝධ කරනවා. කුල වශයෙන් ක්‍රෝධ කරනවා. අන්ති වශයෙන් ක්‍රෝධ කරනවා. වර්ණ වශයෙන් ක්‍රෝධ කරන ඔයදී ක්‍රෝධ කරන සිංහතරේ ඒ ක්‍රෝධ ගතිය සත්‍යයෙන් පිටිලා තියෙනවා. ඒක තීර්ථාන්තස් කුද්ද තියෙනවා. ඒක තේරෙනවා සිංහතරේ යක්ෂ භූත ප්‍රේත කාණ්ඩවටත් තියෙනවා සිංහතරේ මේ ලක්ෂණ. කොහොම තද බලව මේවා තියෙනවා මේ කෝල ගැති තියෙනවා පින්වතුනි ඒවා මේ පින්වතුන් අහලා තියෙනවා ඊට බද්ද වෛරය පුදු ධර්මයක් කියලා හැදෙන්නවා දැන් මේ දත්තර වගේ කණ්ඩායම් වලට තිබුණේ බද්ද වෛරය භවෙන් භවය ගමන් කරනවා ඒ අර බුද්ධත්ව ආදී හමු වෙනකොට ඒක ස්වාභාවිකවම ඇතුලේ තියෙන මේ ඒ ධර්මයන් මතුවලා එනවා. ඒ ධර්මයන් මතුවලා ගැලපෙලා මේ කෝඩ කරනකම් ඇති වෙනවා. සමාජයක දරුවෝ දෝෂකාරන් වහන්සේ කාශ්මික මේ දේවදත්තරද උකා හැටියට ඉතිපිලා. ඉතින් ඒ ආත්මේ ඒ පුතා හැටියට ඉතිපිලා තාත්තා මොකද කරන්නේ මේ පුතාව මේ කෑලි කෑලි කපලා ගඟට දානවා. ඒ අන්නනේ ඒ කෝපය මතුවලා එවිලා තියෙන හැටි. ඉතින් ඒකෙදි ජාති ස්මරණ ඥානෙ බුද්ධත්වයට පහ වෙනවා. ඒ වෙලාවට ඉන්නතුනේ අඳුනා ගන්නවා මේ බුදුදාය පතන්න පෙර මෙබඳු දෙයක් මා කරලා තියෙනවා ඒකේ මේ විපාකයක් මත එන්නේ කියලා. තාත්තගෙන මෛත්‍රිය උපදවා ගන්නවා. මෛත්‍රිය උපදවා ගන්න. අර පාරමී පුරලා බලයක් හැදිලා තිබ්බ නිසා ඒ එක පිළිච්ච නිසා බේරුණා. නැත්තම් තාත්තගෙන කෝපය හදාගෙන සම්බුදු ලොක්තරදරේක වැටුණා. කලාදු රජුගේ හැටියටත් ඒ විදිහේ තමයි කියලා තේරෙන්නේ. ඒකේ කෝපය යන හැටි. ගුණමසු බව පුතු ධර්මයේ ගුණමසු බවත් ඒවා ගුත්තේන ගුණයන් මකලදා ගුණමසු ලක්ෂණය ඒක ඒ දෙවිදස්තරගේ ඒ ලක්ෂණ තිබුණා ඔය කියන ගුණ මකනකම තියෙනවා සමාජෙත් එහෙම ලක්ෂණ අපිට දකින්න ලැබෙනවා අපි එතන මේ මෙච්චර අපි උදව් කරලා මේ ගුණ මකනවන මේ මිනිස්සු කියලා. ඒ පින්නතුනි අර ලෝභ මූලික වූ, ද්වේෂ මූලික වූ, මෝහ මූලික වූ ලක්ෂණ ඒ සත්‍යය ළඟ තියෙන නිසා ඒ සත්‍යය අතින් ඒවා ඉබේ කෙරෙනවා. ඔබට පාලනය කරගන්න බෑ. ඒක පාලනය කරගන්න බෑ. මේ ලෝක මිනිස්සු නොයෙක් සියුම් ජාති දකින්න තියෙනවානේ. වාතයේ සියුම් ධර්මයක්. එතකොට මේ ටෙලිෆෝන් කිරීම සියුම් එකක්. ඒ වගේම මේ විදුලිය සියුම් බලයක්. එතකොට මේ සියුම් බල නතර කරන්න පුළුවන් අපිට කට් කරලා කොහෙන් හරි. ඒ වුණාට හිතේ හිත කියන එක ඊට වඩා අති සියුම් ධර්මයක්. ඒක තියෙන බවක් දැනෙනවා, සිතේ පහළ වෙනවා. ඒ වුණාට කොහෙන් උත්පාද වෙනවද දන්නේ නැහැ. ලෝභය කියන එක, ද්වේෂය කියන එක, මෝහය කියන එක ඒ ආපහම අපි දැන් කාර් එකක් වගේ අරගෙන මේ අපිට මේක හොඳ නැහැ කියලා අයින් කරලා වෙන එකක් ගන්න පුළුවන්. අපිට මේ ඉඩම හොඳ නැහැ කියලා අයින් කරලා වෙන එකක් ගන්න පුළුවන්. අපිට මේ ඇඳුම හොඳ නැහැ කියලා අයින් කරලා වෙන එකක් ගන්න පුළුවන්. ඒ වාට සිංහතුන් මේ හිතේ පහළ වෙන මේ ධර්මයන් අපි කැමති නැහැ. කොයි කවුරුත් ප්‍රියමනාප මොහොතක් පහළ කරගන්නව නෙවෙයි. ඒ ආපහාම ඒවා මට එපා, හොඳ නැහැ මේක කියලා එහෙම මාරු කරගන්න බෑ. අයින් කරන්න බෑ මේ ධර්මයන් තියෙන කොට අර ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ ධර්මයන් මූලික වශයෙන් පවතින කොට ඒවා අයින් කරන්න බෑ. ඒ පුදු ධර්මයන් අයින් කරන්න බෑ අපේ හිතේ. හරි සියලු දේ අයින් කළත් මේක අයින් කරන්න බෑ. එතකොට මේ පුදු ධර්මයේ කිසිවොත් ඉතින් මේ පුදු ධර්මයේ මතුවෙච්චාම හරි අමාරුයි. ඒවා හිත වෙන ආකාර විවිධයි. ගුණමකු බව මේ පුදු ධර්මයන්. අනන්හා ගුණයෙන් සම කොට සිටින පුදු ධර්මයේ. එහෙම තේරුම් අපේමක. අපි උත්සාහ කරනවා මේ ගුණයෙන් සම කරන්න. එයාට වඩා මගේ ගුණ මෙච්චර තියෙනවා. එයාට වඩා මගේ ගුණ වැඩි. එයාට වඩා මගේ ගුණ අඩුයි. එහෙම නැත්නම් මගේ ගුණ එයා වගේම මගේ ගුණත් තියෙනවා. විවිධ පැතිවල සමහර විට සීල ගුණයෙන් වෙන්න පුළුවන්. සමහර විට ප්‍රඥා ගුණයෙන් වෙන්න පුළුවන්. සමහර විට අධ්‍යාපනික පැත්තෙන් වෙන්න පුළුවන්. මේ විදිහේ අපි සංසන්දණය කරන්න බලයි සුදු ධර්මයක් ඇටියෙත හඳුන්වනවා පින්නතුනි මේ බුදුහාමුදුරුවෝ ඒ පුදු ගතිය. එතකොට ඒකත් පුදු ධර්මයක්. ඊළඟට ඊර්ෂ්‍යාව පුදු ධර්මයක් ඇටියෙත හඳුන්වනවා. ඊර්ෂ්‍යාව කියන ලක්ෂණය ඊර්ෂ්‍යා කියන ලක්ෂණය අපේ හිතේ පහළ වෙනවා. ඒ පහළ වෙනකොට ඒක අපට එපා කියලා අහක දාන්න බෑ. ඒක පහළ වුණාම සමහරුන්ගේ මත වෙනවා මේක හොඳ නෑ කියලා අඳුනගෙන යටපත් කරගන්නවා. ඒක ධර්මඥානයත් එක්ක යටපත් කරනවා. සමහරුන්ට මේක යටපත් කරන්න බෑ. ප්‍රදර්ශනීය වෙන්න පටන් ගන්නවා. විවිධ ස්වභාවයන්ගෙන් විවිධ රටාවන්ගෙන් ප්‍රදර්ශනය වෙන්න පටන් ගන්නවා. ඊළඟ මසුරු බව පුදු ධර්මයක් හැටියට හඳුන්වනවා. මසුරු උත්තර පුදු ධර්මයක් කියන්නේ. කාටවත් දෙන්නේ නැහැ මසුරු සිතානෝ ගැන එහෙම මේ සිංහතුන් අහලා තියෙනවා. මහා ඒ ධනවත් පුද්ගලයේ කිසිම කාටවත් දෙන්නේ නැහැ. බුදුහාමුදුරුව නිසා ඒක වුණා. මුගලන් හාමුදුරුවෝ යොමු කරලා සිතර ධනවත් අය ලෝකේ එබඳු අය ඉන්නවා. මහා ධනවත්ෝ ඒ ධනය පාවිච්චි තමන් හරියට ගන්නෙත් නැහැ, අනිත් අයට දෙන්නෙත් නැහැ. ඒ දෙන්නැතුව මසුරු ගැතිය බොහෝම ඉහළින්ම ක්‍රියාත්මක වෙන උදවිය ඉන්නවා බොහෝ පින්වතුනි. තමා ඒ මසුරු ගැතිය කොච්චරද කියනවා නම් රජයට දිය යුතු ටැක්ස් පවා දෙන්නේ නැහැ. රජයක් පවත්වන්නේ රටක් පවත්වන්නේ ටැක්ස් වලින්. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ඒ ටැක්ස් ගෙවන්න කියලා. ජීවිතය දෙන්නේ උදවිය ඉන්නවා මේ සංගවිලා පින්නත්නේ මේ මාසුරු ගැටි දෙක ඊළඟට ඇති වරද තමල් ළඟ වරදක් තියෙනවා නම් ඒ වරද සංගවලා දාන මේකින් කියන්නේ මේ වරද ලෝකයට යන්න කියනවා නෙමෙයි ලෝකයට රටට ගමට කීකියා යන්න කියනවා නෙමෙයි වරද සමායික එකට ඉන්න බිරිඳක දරුවන්ට සංගවලා වැරදි කරනවා ස්වාමියාට සංගවලා වැරදි කරනවා ඒකෙන් සිද්ධ වෙන්නේ ඔහුගේ පරිහිමයි තා ධර්මාංගමට සිද්ධ වෙන්නේ ඔහුගේ ජීවිතේ පරිහිලා ඒහි විපාකයක් වෙනවා දීර්ඝ කාලීන දුක් විඳ මෙලොව වශයෙන් පරලෝක වශයෙන් අති දීර්ඝ කාලීන දුක් විඳ සිදුවීම් සිද්ධ වෙනවා ඒ වරද කිරීමේ කුලපින්නතු සාමාන්‍ය ඒවා නෙවෙයි ඒ වගේම නැති ගුණ ඇඟවීම සුදු ධර්මයක් හැටියට හඳුන්වනවා. සමල්ලඟ ගුණ නැහැ නැති ගුණ අඟවන්න උත්සාහ කරනවා. ඒ නැති ගුණ අඟවන්න මේ යාම තුල බොහෝ විට කරදරේ පවා වැටෙන්න පුළුවන්. නැති ගුණ අඟව ගන්න සමල්ලඟ නැති ගුණ අඟව ගන්න ගිහිල්ලා ජාතක පොතේ කතාවක් තියෙනවා මේ දෙවිදත්තර සියලු සම්පත් වලින් කිරි වුණාට පස්සේ බුදුහාමුදුර ළඟට ඇවිල්ලා කියනවා මේ සියලු සම්පත් වලින් මේ දෙවිදත්තර පිරිකුණා අඳනවා උමුලේ ගලනවා බුදුහාමුදුර කියනවා ඒ අද පවණක් නෙමෙයි පෙරත් ප්‍රයාත වූ කෝර පෙර මේ සති රාජ්‍යයේ බොහෝම ධාර්මිකව ජීවත් වෙනවා මේ සැනසෙලියක් ප්‍රවස්වා ඒ කියන්නේ මේ ඔය උත්සව අසෝකන විදියට නෙවෙයි ඒක නිකන් ධර්මානුකූලව දිව්‍ය ලෝකයෙන් එන දෙවිවරු කණ්ඩායමක් පොඩි සුවඳ වත් ගහන මල් වගේ අරගෙන ඒ අරගෙන ආපුවාම මල් මාලා පළඳගෙන එනවා ඉතින් මේ සුවඳ මුළු නගරයේ පුරාම පැතිරෙනවා රජුගන්ගේ රජ භවන ළඟට යනවා ගියාපුවම මේ සුවඳ ගැන මිනිස්සු කතා කරනකොට රජ මාලිගාව ළඟට ගියාපුවම රජ මාලිගා ළඟදී මේ මිනිස්සු දැකලා මල් මාලා ඉල්ලපුවාම මෙයා කියන්නේ දෙවියෝ කියන ඒ මල් මාලා ඔකත් ඊට පලක් ගන්න බෑ. පස්පව් දසකුසල් වලින් වැළකීලා ඉන්න බොහෝම ගුණ සම්පන්න අයට පමණයි මේක භාවිත කරන්න පුළුවන්. මොනවාදේ කියලා කියනවා. එතකොට මේ ඊට පස්සේ කවුරුත් ඉල්ලන්නේ ඒ වෙලාවේ මේ පුරෝහිත මේ නැති ගුණ කියනවා. නැතිගුණ කියලා සමල්ලඟ නැතිගුණ කියලා අර මල් මාලේ පළවෙනි දෙවියන්ගේ නිල ගන්නවා. ඉතින් අර දෙවියෝ දෙනවා. දෙවියන් දෙවියන්ගේ දෙවියෙක් දෙනවා. තුන්වෙනි දෙවියෙක් දෙනවා. හතරවෙනි දෙවියෙක් දෙනවා. ගාත හැකියට තියෙන විස්තරාත්මක ඒකෙන් කියන්නේ. දීලා දෙවියෝ යනවා. ඒ ගියාපහම අර මේ දෙව්දත් ඒ පුරෝහිතක ඉන්න බෑ පිච්චනවා මුළු ඇඟම දැවෙනවා හිතගෙන ඉන්න බෑ ඉඳගෙන ඉන්න බෑ නිදාගෙන ඉන්න බෑ ඒ ගමන රජුරවන්ට කියනවා ස්වාමීනි මම මේ නැති ගුණ කියලා මගේ මම මේ මල් මාලා ඉල්ලගත්තේ දැන් මට ධනවා මට ඉන්න බෑ මේ මල් මාලා දරන්න බෑ ඒ ගමන නැවත සැනසිරි පවත්වන්න කියලා එවද සැනකිලි පවත්තලා පවත්තනකොට අර දෙවියෝ ආවත් පස්සේ මේ අතර අර මල්මාල ගලවන්න හැදුව ගලවන්න බෑ ඇඟේ ඉතින් අර දෙවියෝ නැවත ආවත් පස්සේ සමාව අරගෙන මේ මගින් මේ මල්මාල ඇඟින් ගන්න කියලා ඉතින් ඒ ගන්නකොට තමයි අර දෙවිල්ල නතර වෙන්නේ. එතකොට මේ නැති ගුණ ලෝකයේ සංගවල කටයුතු කෙරුවට හර්ග සාක්ෂියෙන් එහෙම බේරෙන්න බෑ පිනොත්. ඒවා හරීම භයානකයි මේ සත්‍ය දෙන්නන්න ගියොත් එහෙම හරි කරදරේ වැටෙනවා. තමන් දන්නේ නැතුව කරදරේ වැටෙනවා. ඒ වගේම සිතේ ඉදිනු ස්වභාවය සුතු ධර්මයේ සිතේ ඉදිනු ගතිය හැම තිස්සෙම නිකන් සංඝාය වගේ කණ්ඩායම් ඉන්නවා පිටත. තමන්ට නිකන් තනතුරක් එහෙම ලැබුණාම නිකන් අන්ධකාරයක් ලැබුණා වගේ අනිත් අයට හරින ස්වභාවයක් ඒක. උතුම්ක් සේවාවක් කරන්න ලැබිච්ච උතුම්ක් කියලා හිතන්නත් අනිත් අයට හරින්න කියන අරමුණෙන් යුතුව භාවිතා කරනවා. ඒක නිකන් ඉදිමුක්ති ස්වභාවයෙන් යැවෙනි සත්ත සමහරට අම්මට තාත්තට පවා එහෙම පෙන්නුම් කරනවා. මට එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒක දරුවෙකුට තනතුරක් ලැබිලා ගෙදර කවුරුත් එක්ක කතා කරා. ඒ තනතුර ලැබිච්ච තැනින්ම ඒක මේ තනතුර ලැබුණාට නිකන් ඉදිමිලා වගේ. ඉතින් ඔන්න ඔහොම ඉන්නවා. එකට එක කීම් සුදු ධර්මයේ. එකට එක කියන ලක්ෂණ තියෙනවා සත්‍යයේ. ඒක සුදු ධර්මයක් ඇටියෙත බුදුහාමුදුරුවෝ සම්බන්දනවා. පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕන පිළිගන්නේ නැත්තම් තේරුම් ගන්නෙ නැත්තම් ඒක නැවත නැවත එකට එක කියන ස්වභාවයක් තියෙනවා නම් කතා කරන්න ඕනේ. බුදුහාමුදුරුවෝ ඉදිරි පිට බොහෝ අය ප්‍රශ්න අහලා තියෙනවා. ඒ අහපු ප්‍රශ්න සමහර විට 100, 200, 1000 වගේ. ඉතින් ඒවා බුදුහාමුදුරුවෝ දිවසින් බලාපුවහම මේ ප්‍රශ්නය මෙයාට ප්‍රයෝජනයක් තියෙනවද නැහැ. මට ප්‍රයෝජනයකුත් නැහැ. අනාගතයේද හරි මනුෂ්‍ය වර්ගයාට සත්‍යයට මේකෙන් ප්‍රයෝජනයක් තියෙනවද නැහැ. ඒක උත්තර දීලා නැහැ. මේ හැම වෙලක් එක්ක. සංසුන් වෙනවා. එකට එක කියන එක බොහෝ විට ඕක දීර්ඝ කාලනික වශයෙන් එකට එක දෙනහට එහෙම වෙනවා. ඒ වගේම මේ ජාතීන් වශයෙන් එහෙම වෙනවා. අර ජාතිය හොඳයි හොඳනේ අපේ ජාතිය හොඳයි උන. එකට එක කතා කරන දිගින් දිගට සමහර විට කතා කරන්න ගියාම එකට එක ජාතිය දේශයෙන් කතා කරත් පුළුවන් සමහරවිට මෙහෙමත් වෙන්න පුළුවන්. තරංගිත කතා කරන එක්කෙනෙක් එකක් කියාගෙන යනකොට මාත් මොනව හරි කියන්න ඕන කියලා ඉදිරි කරනවා ඒකට. හිත නිකන් තැම්පත්ව සමාධියෙන් සවස්වා ගන්න ඕන කමක් නැහැ. මොන මොනව හරි මමත් දන්නවා. එයාට වඩා මාත් දන්නවා කියලා මොකක් හරි එකක් දාන්න බලනවා. අන්න එහෙම ස්වභාවයෙන් මේ යුක්ත ලක්ෂණත් තියෙනවා. නැගේ බඳු අය එක්ක බොහෝම පරිස්සම් වෙන්න ඕන කතා බහ කිරීමේ බලපිනවා. සමහර විට තමන්ගේ පක්ෂය හොඳයි, තමන්ගේ ආගම හොඳයි, ආගම වර්ණනා කරනවා. තමන්ගේ ආගමේ එකට එක කිය. තමන්ගේ පක්ෂය ගැන වර්ණනා කරන්න හරි කැමති. එහෙම ඉන්නවා. ඒ නිසා අඩුපාඩුකම් තිබුණත් දකින්නේ නැහැ. ඉතින් පුදු ධර්මයක් හැටියට බුදුහාමුදුරුවෝ මේක හඳුන්වනවා. ඒ වගේම මානය පුදු ධර්මයක්. මානෙින් ඉන්න උදවියේ ඉන්නවා. සමහරවිට උපත්ති වෙන එහෙම ලක්ෂණ පිහිටලා ඇරෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයේ සම්බේධ නැති නිසා මානෙ කියන එක මේ පිහිටලා තියෙන අපින් ඔතනේ ඉතින් එයා මේ ස්වභාවයෙන් මේ මානෙ පවතිනවා. ඊළඟට ඒ ස්වභාවයෙන් පවතින වගේම තින්නතුනේ සමහරවිට මානෙ මොනවා හරි සිද්ධ නූලක කරගෙන මානෙ ඇති වෙන්නත් පුළුවන්. ඒක හිල මානෙ, සෙය මානෙ, ඉහළට පවතින ඉහළ මානෙ, අධිකව පවතින මානෙ ඒක තියෙන්න පුළුවන්. මෙතන තියන එක අධිමානෙ කියලා හඳුන්වන පුදු ධර්මයක් ඒක. පුදු ධර්ම හැටියට මේවා හඳුන්වනවා පිටත. ඒ වගේම මත්වීම පුදු ධර්මයක් හැටියට හඳුන්වනවා. තත්වීම හරීම භයානකයි. බුදුහාමුදුරු කරුණ පහකින් සදාස්වාද කරනවා. එකක් ලැබුණොත් ඒ පුද්ගලයා විනාශ වෙනවා. උමත්තේ තනතුරු ලැබීම මත්වීමට හේතුවක්. ඒ වගේම තරුණ බව මත්වීමට හේතුවක් හැටියට. රූප සම්පත්තිය මත්වීමට හේතුවක් හැටියට හඳුන්වනවා. කීර්ති ප්‍රසිද්ධිය මත්වීමට හේතුවක් වෙනවා. ධන සම්පත්තිය මත් වීමට හේතුවක් වෙනවා. රූප සම්පත්තිය මත් වීමට හේතුවක් වෙනවා. මෙන්න මේ වගේ මත් වෙලා තියෙනුත් මේ පුද්ගලයාගේ ජීවිතේ එකක් ආවේ බුදුහාමර දේශනා කරන විනාශ වෙනවා ඒ හරිත. එකක් ආවේ. ඒක පහක්යක් පහයි බුදුහාමර සඳහන් කරලා තියෙන මේ පහම හරිම භයානක විනාශයකට ඒ හරිතේ යනවා විනාශ වෙලා තමයි නතර වෙන්නේ. ලෝකේ බඳු අය ඉන්නවා බොහෝ බඳු අය ඉන්නවා පින්වතුනි. ඒ අර එංගලන්තේ ළමයෙකුට සුවිත් එකක් ඇදිලා ඒ රන් කහවන සුවිත් එකක් ඇදිලා තියෙන්නේ ලක්ෂ ගානක. ඉතින් ඒ ළමයාගේ මුළු ජීවිතේම විනාශ වෙලා ඉන්නේ. 17කට 18කට පොඩි පරම්පරාවක් ඉස්සහරලා ජීවිතේ විනාශ කරලා මත්තලා ඕන ඕන හැටියට යාගේ ජීවිත විනාශ වෙන හැටියට ඒක පරිසාරලා ඊළඟ ප්‍රමාදය පුදු ධර්මයක් හැටියට හසුරුවා. ප්‍රමාදය පුදු ධර්මයක්. ප්‍රමාදය කියන්නේ ඒ තේරෙන අකුසලයන් සිහියෙන් නැතුව අකුසල ධර්මයන් සිද්ධ කරනවා. එතනදී ප්‍රඥාව ක්‍රියාත්මක වෙන්නේ නැහැ, ප්‍රත්‍යාව නැහැ, සතිය නැහැ, ඒ වගේම සමාධිය නැහැ, වීර්යය නැහැ, මේවා නැහැ කියනවා. ඒවත් පොදු ධර්ම හැටියට හඳුන්වනවා ඒ ප්‍රමාදය පොදු ධර්මයක් හැටියට. ඒ වගේම සියලු ක්ලේශෝ, සියලු දුෂ්චරිතය, සියලු කර්මය, සියලු භවගාමී කර්මය, භවගාමී කර්මය කියලා කියපුවම භවයේ නැවත නැවත ඉපදෙන්න හේතුව කර්ම පිටපත. ඒවා සිද්ධ වෙනවා භවයේ නැවත නැවත ඉපදෙන්න හේතු වෙන කර්ම අපේ බොහෝ තියෙනවා. ඒක රාශි කරගෙන. ඉතින් මේ සියල්ලම මේ ප්‍රාර්ථනා කරමින් පින්කම් කරගන්නවා. පින්කම් පවා කරන මේ ප්‍රාර්ථනා ආරම්භ කරගෙන තියෙනවා. ඒ සියල්ලමත් පින්වතුනි මේ ජීව සිද්ධ වෙන්න පුද්ගලයාට ඒ පුදු ධර්මයන් හැටියට හසුරුවනවා. ඒවා පුදු ධර්මයන් හැටියට ඒ පුද්ගලයා බුදුහාමුදුරුවෝ හඳුන්වලා තියෙනවා. ඒකට මෙන්න මේ පුදු ධර්මයන් ශීක්ෂණාට විවිධයි. දැන් මේ කර්ම වර්ණාවසිය ශීක්ෂණාට මේ වගේ එක්කෙනෙකුට එකක් තියෙන්න පුළුවන්. මේ සියල්ලම තියෙන ඇතුලේ වැඩිපුර මත වෙලා තියෙන පුළුවන් එකක්. එතකොට ජීවිතයේ පුදු කියලා කියන වෙන හිතනකම නිසා තමයි මේ தත්ත්වය ඇති වෙන්නේ. ගැටෙන්නේ වෙන හිතනකම. මේ ලෝකේ සෑම ධර්මයක්ම පින්වතුනි ඒ වෙන වශයෙන් නැහැ. දැන් මේ ඔය සාසයන් පරීක්ෂණය කරලා තියෙනවා මේ ඔය quantum physics කියන තැන මේ කියන්නේ neutron electron proton neutron පවා පුඩා වලට කඩපුවහම ඉතින් ඒ වගේ දෙනුම් කරනවා මේ දැන් මෙහි තියෙන ශක්තිය හදේ තියෙන එකට හදේ තියෙන ශක්තියෙන් එක සමානව ඇදෙනකම ඒක හඳුන්වලා තියෙනවා entanglement කියලා කියනවා ඒක. ඒක මේ ලෝකයේ තියෙන කිසිම දෙයක් මේ වෙන වශයෙන් අත් වශයෙන් බලුවොත් නැහැ. හොදේට මේ ඔය අභිධර්මයේ කාණ්ඩ වශයෙන් තියෙන ඒවා හෙමින් හෙමින් සුට්ටු සුට්ටු ඉගෙන ගත්තොත් ඒවා රැපෙන්නම් කරනවා. ඒ විදිහට පින්නතු මේ බැඳීම් තියෙනවා. බැඳීම් තියෙන නිසා තමයි හැම දෙයක්ම එකිනෙකට බැඳීම් ජීවිත උනත් මහ පොළොවේක අපිට බැඳලා තියෙන පරිසරයේක බැඳලා තියෙන ඔක්සිජන් වාතය කියන එක පරිසරයේ තියෙන එක. කාබන් ඩයොක්සයිඩ් වායු කියන එක පරිසරයේ තියෙන එක. අපි පරිසරයේ ජීවත් වෙන. උෂ්ණත්වය පරිසරයේ තියෙන එක. අපි වෙන වශයෙන් නැහැ කොතනකවත්. ඊළඟ ඔක්සිජන් කියන එකම ගත්තොත් බලුවොත් අපි ගන්නවා ඔක්සිජන් වාතය. ඒ ඊළඟ මොහොතේ ළඟ තියෙන ඉන්න සතෙක් ඉන්නවනම් කතා ගන්න පිට කරනකොට අපි කාබන් ඩයොක්සයිඩ් එක පිට කරනකොට අපේ ඒවා එහාට ගිහිල්ලා කතා කියව අපට ඇවිල්ලා අපි සමහර විට මේ බොන වතුර දැනට අවුරුදු මිලියන ගානකට ඉස්සෙල්ලා මේ වෙනත් සත්ත්වෙක් දීලා ශරීරෙට පිට කරපුවා. ඒක ශරීර කොටස් කියන්නේ සමහර විට බැලුවොත් එහෙම තියෙනතුනි අබගෙඩිය කියෙත් එහෙම තවත් පුද්ගලයෙක්ගේ ගේ යට තිබ්බ ළඟ තිබ්බ අබගහක් ඒකේ එයා කෙල ගහපු ඒවා එයාගේ අතින් මේ වැඩිච්ච මොන මොනවා හරි ඒ අබගහට පෝර හැටියට ඇදලා දැන් අපි ගොන්ටි ගන්නවා කියනවා නෝයිඩාටි ගන්නවා කියනවා නෝරේලිය දිහා බැලුවොත් එහෙම පුපු පෝර ඒ වගේම එළු පෝර හරක් පෝර ඒවා දාලා තමයි ඒක හදන්නේ. ඒක හරක අනුභව කරපු යම් පුරසක් එතෙන්ද එකතු වෙනවා අනෙක් අතට. ඔන්නඔහොම බලපුවහම අපි ලෝකෙ වෙන වශයෙන් නැහැ. හැමදාම බලනකොට වෙන වශයෙන් නැහැ. ඒ නිකන් බතු පිටින් මම පෙන්නුම් කළේ සාමාන්‍ය වර්ෂික ස්වභාවය. කාර්යයේ හාට කියොත් එහෙනම් වෙන වශයෙන් කොහෙත්ම නැහැ කියන එක හොඳටම අවබෝධ වෙනවා. එතකොට මේ පුතු කියලා වෙන්නේ නැහැවට අපි එහෙම වෙන් වෙන්න බැහැ. සුතුවිලි වෙනත් එහෙම අය බැලුවොත් අනිත් අයගෙන් ඉගෙන ගන්න දැනුමක් තමයි අපි ළඟ තියෙන්නේ. අපි ඉගෙන ගත්තේ නැත්නම් කුඩා කාලේ අපිට ඉංග්‍රීසි භාෂාවක් අනිත් අපේක කතා කරන්න බෑ. ඒක මේ අපේ අපි මේ අලුතෙන් නිර්මාණය කරපු අනේ. තවත් පිරිසක්ගෙන ආපු භාවිතා කරපු ඒවා තමයි අපි. අධ්‍යාපනය කියන්නේ එහෙමයි. ඒක අනිත් අයගෙන් ගත්තම අනිත් අතට අපි බෙදා හරිනවා. දර්ම වශයෙන් බැලුවත් අපි වෙන වෙලා නැහැ. එහෙන් බලාපොරොත්තු නම් අපි වෙන වශයෙන් නැහැ ලෝකයේ බලනකොට පිටට දැන් වල පුරුස්සගේ බැඳි පවතින. එතකොට ඒවා තේරෙන්නේ නැති නිසා ගැඹුරු අපි වෙන වශයෙන් ඉන්නවා කියලා මෙන්න මේ කියන පොදු ධර්මයන් අපේ හිතේ පහළ වෙනවා. ඊළඟට මෙතන හඳුන්වනවා පින්වත්නි සත්‍යතාව සංයහට ගිහින් මේකම ඒ පොදු ධර්මයන් එහෙම සත්‍යකට පත් වෙන්න හේතු වෙන ශේෂ ධර්මයන් ගැනහ ශේෂ ධර්මයන් නානා ස්වභාවයෙන් හැටියට හඳුනනවා. නානා ස්වභාවයන් අර ඉතින් මම සඳහන් කළේ ඒ නානා ස්වභාවයන් ඇති කරන්න මෙන්න මෙහෙමයි කියන එක පෙන්නුම් කරනවා. ඒ වගේම නාන නෝන ස්වභාවයන් තියෙනවා. ඒක ස්වභාවයන් කියලා හඳුන්වනවා. ඒ නාන නෝන ස්වභාවයන් කියලා කියන එක ඒක ස්වභාවයන් කියලා කොටසක් තියෙනවා. මෙතනද මේ ඒක ස්වභාවයන් කියලා කියන එකේ තේරුම තියෙන්නේ කෙලින්ම නෝනට ආරමුණු කරපු කියන ස්වභාවයක් කියන එක. ඒ කියන්නේ සසර දුකින් නිදහස් වෙන්න. යමෙක් මේවා දිනු කරනවා නම් මෙන්න මේවා සසර දුකින් නිදහස් වෙන්න හේතු වෙන එකම මාර්ගයට හේතු වෙන ඒක ස්වභාවයක් හැටියට. මොනවද මේ ඒක ස්වභාවයන් හා නානා ස්වභාවය? නානා ස්වභාවය යම් කාමච්ඡන්දය නානා ස්වභාවය. කාමච්ඡන්දය ජනත් නානා ස්වභාවයක් හැටියට හඳුන්වනවා. නෛෂ්ක්‍රම්‍ය ඒ කියන්නේ අත්හැරීම ඒක ස්වභාවයක් හැටියට හඳුන්වනවා. මොනවද? වස්තුකාම ක්ලේශකාම දෙකම අත්හැරීම. වස්තුකාමකයට වතු පිටු ඉඩකඩ ධනෙ නිලමුදල් ඒ අපිට බඩව අල්ලාගෙන ඉන්න වස්තුකාම හැටියට හඳුන්වන්න තියෙනවා. ඒවා අත්හැරගැනීම වගේම ක්ලේශකාමයන් කියලා කියන්නේ මේ අරමුණු වලින් ගන්නා වූ දේවල් පිළිපදව ඇති වෙනා වූ ක්ලේශ සිත්ින් වතු. එතකොට ඒ දෙකම අත්හැරීම පුරුදු පුහුණු වෙන එක අරමුණු පිළිබඳව ඇති වෙනා වූ කැමැත්ත අත්හැරීම අර පිළිබඳවත් අත්හරිනවා. ඒ අත්හරින්න පුළුවන් මේ විස්සය අපින් එහෙම සිද්ධ වෙලා තියෙනවා කියනකොට. රජ කෙනෙක් හැටියට හිටියා ඒ රජ කෙනෙක් හැටියට ඉන්නකොට මේ ආරංචි මත ආපද කෙනෙකුට මේ මම ඒ භූමිකත්වය අල්පෙච්චයි කියලා. රාජ්‍යයේ අල්පෙච්ච වෙන්නේ කොහොමද කියලා තාපර සමා කල්පනා කරලා එයාට කියන්නේ අබුද දෙකක් විතර දෙනවා කියලා. ඇයිලා අහනවා මේ ඔබතුමා මේ කොහොමද මේ අබුද මේ අල්පෙච්ච එක මත අබුද දෙකක් කියන්නේ. ඔබතුමාට මෙච්චර වාස්තු තියෙනවා. බලය තියෙනවා, තාත්වය තියෙනවා. පරිවාර සම්පත්තිය තියෙනවා. ඉතින් ඒවා කියලා ඔබතුමා කොහොමද අල්පෙච්ච වෙන්නේ? ඊට පස්සේ ඒ එහෙම දේලා එක්ක වෙන ගිහින් පුළුවන්ට ගිහින් කතා කර කර ඉන්නවා. මේ කතා කර කර ඉන්න ගමන් එකපාර තාපස්තුමා කලබල වෙනවා. මොකද තාපස්තුමනි කලබල වෙනවා. සාමීනේ මාලිගාව ගිනි ගන්නවා. ඒ රජුගේ හැරලා බලනකොට මාලිගාව ගිනි ගන්නවා. පවුත තමයි ඇති වෙනවා නැති වෙනවා කියන ධර්මය. ඒක තමයි ස්වභාවය මේ ලෝකේ. කිසිම දෙයක් ඒක විදිහකට පවතින්නේ නැහැ. බලයන් බොහෝ දෙකින් වෙනස්කම් පත් වෙනවා. වෙනසකට පත් වෙනවා. ඉන්නේ රජුගේ මෙහෙම කියලා කතා කරනවා. සමුත්තර සාධුතුමා තවත් කලබලයි. ඒක අහනවා තාම මොකද කලබල? ස්වාමීනි අර මාලිගාව ගිනිදා. ඒකවල කියලා මේ මාලිගාව කියන්නේ අනිත්‍ය ධර්මයක් ඒකට වෙන වෙලාවක විපතක් ඇති වෙනවා. ඒක තමයි වෙනස් වීම කියන්නේ. සාධුතුමා කියන්නේ ස්වාමීනි මගේ අර ඉතුරු අම්බලේසු මේ ගිනිදාන්නා මේ මාලිගාවේ පුතේ ඒකට දෙන්නට උච්චර වෙනසක් ඇති සීඩාවක් ඇති. අල්පෙච්ච බව අත්හැරීම මේ කම්මයේ හිතට අයිති වෙනවා. මේ කම්මයේ හිතට අයිති එකක්. ඒ මේ කම්මයේ හිතින් සිද්ධ වෙනසෝ. ඒ කියන්නේ වස්තුකාර අත්හැරලා තියෙන්න ඕන. ඒ වස්තුකාර උසාවෙ ඉන්න. ඒකකොට අද ඒවාකින් තේරුම් ගන්න තියෙන කෙනෙකුට මේ අත්හැරීම හිතෙන් සිද්ධ වෙනක ධර්ම කාරණයක් බව. ඉතින් මේ බෝධිසත්වය හිතෙන් අත්හැරලා අර කොච්චර වස්තු තිබුණත් ඒවා හිතෙන් අත්හැරලා මේ සසරකින් නිදහස් වෙන්න ඕන ඒක ස්වභාවයෙන් දිනු කරගන්නවා. ව්‍යාපාදේ නානක් ස්වභාවයක් ඇටියට හඳුන්වනවා. ව්‍යාපාදේ නිසා නොවේ පතරාද වැරදි වගේ නෙලෝ වශයෙන් දුක් විඳින දෙයක් කොහේ ඉපදෙවිද දන්නේ නැහැ. සංසාරේ දුක් විඳින පැත්තට අව්‍යාපාදේ මෛත්‍රිය කියන එක පිළිබඳව මේ සංසාර දෙකින් නිදහස් වෙන එකම මාර්ගය කියලා කියනවා. අව්‍යාපාදේ එහෙම හිතේ. ඒ වගේම තීන මිද්දේ සානා ස්වභාවයක් ඇත්තේ. තීන මිද්දේ නිසා ක්ලේශ ධර්මයන් බොහෝ වැඩෙන්න පටන් ගන්නවා. ධර්මයන්ගෙන් පිරිනවන, කායික වශයෙන් පිරිනවන, මානසික වශයෙන් පිරිනවන අපේ මත. සංසාරයේ දුකින්ද ක්ලේශ ධර්මයන් දෙකක්. ආලෝක සංඥාව කියන්නේ තීනමින්දේ දුරු කරන්න තියෙන භාවනාව තමයි තියෙන්නේ. මේ ආලෝක සංඥාව වඩවන්නේ. ආලෝක සංඥාව දිනු කිරීම තීනමින්දේ දුරු කරන්නේ ඒක. ඊළඟ උද්දච්ච ගැතිය නානා ස්වභාවයක් හිතේ නොසන්සුන්කම සංපත් නැතිකම සමාධිය නැතිකම නානා ස්වභාවයක් හැටියටයි අපේ පාඩක තියෙන්නේ. ඒ පරිණයට පත් වෙන වෙලාවෙදී ඔහුට මාර්ග පිටිවිල්ලක් ඇවිල්ලා සතර ආය ආදීයන් කොට ගිහින් බොහෝ දුක් විඳින වෙනවා. ඒ වගේම ගුණ ධර්ම දියුණු කරන්න බෑ මෙලොව වශයෙන්. ඔහු කරන කියන ධාතු විසුරු වෙන අධ්‍යාපනික වශයෙන් පිළිගෙනවා පිළිගන්නවා. ඒක සමාධිය කියන්නේ ඒක ස්වභාවය නිවනට උපකාරයි. විචිකිච්ඡාව සැකය පිහිටන ඒකත් හරි සීඩා දුක් විඳින නානා ස්වභාවය. ඒ වගේම ධර්මයන් පිළිබඳ දැනීම සැකයන් දුරු වෙනවා. මේ ධර්ම ඥානය හොඳට වඩවා ගත්ත ධර්මත මේ සැකයන් දුරු වෙනවා. ධර්ම ඥානය හොඳට පූර්ණව දියුණු කර ගන්න ඕනේ හැම පැත්තෙම. මේ රූපයේ ස්වභාවය, වේදනාවේ ස්වභාවය, සංඥාවේ ස්වභාවය, සංකාර ස්වභාවය, විඥාන ස්වභාවය හඳුනා ගත්තොත් මේ මම කියන එකනා මේ ධර්ම කොටස ටිකක් අසවලා කියන්නේ ධර්ම කොටස ටිකක් හතරක් කියන්නේ ධර්ම කොටස ටිකක් ඒ සියල්ලම මේ එක ස්වභාවයන්ගෙන් පවතින්නේ ඒ වගේ මේ වෙනසක් නැහැ කියන එක ඒක අඳුරගත්තට පස්සේ අපි ධර්ම කොටසෙට ගැටෙන්නේ නැහැ. ඒක නොගැටි ධර්ම කොටසෙට නොගැටි ඉන්නවා මේ දෙන කොටස් නැති බවත් අඳුරගන්න. ඒ වගේම අවිද්‍යාව නාන ස්වභාවය මුලාවත්පත් මුලාවටපත් වෙනවා කියලා කියන්නේ අරමුණ වලනේ අපි මුලාවටපත් අරමුණ වල මුලාවටපත් වෙලා අපි ඉතින් අතන මේ අරමුණ වලට මේ අරමුණ වල ඉල් වෙනවා නැත්නම් රාග පිටහල කරගන්නවා එළිනා සිත් ලෝභ පිටහල කරගන්නවා කවින එහෙමනම් ද්වේෂ සිත් පහල කරගන්නවා මේ අරමුණ වල එතකොට ඒවා අයින් වෙනවා පින්නතුනේ මේ මේ ඥානයේ තියෙන ඒක ස්වභාවය ගත්තාම නිවන තමයි පාර හැදෙන්නේ. නෑම මේ නානා ස්වභාවයක් තියෙනවා. මේ නෑම කියලා කියන්නේ ධර්මයේ තියෙන කැමැත්ත නැතිකම ආරතිය කියලා කියනවා. ධර්මයට කැමති නැතිකම. ධර්මය අහනකොට හරියනවා වගේ සමහරවිට විරේකයි. ඒ අහන්න කැමති නැතිකම. එහෙම කොටසක් ඉන්නවා. මේ සමාජ පාස්තරයට ආවත් ධර්මය අහන්න කැමති නැහැ. යම්නම් යහපත් හොඳදී කරනවා ධර්මේ නම් අහස සිදු ගන්න නම් බැයි කියලා එහෙම ප්‍රතික්ෂේප කරන සංඩායයක්. ඉතින් මේ ප්‍රීතිය කියන්නේ ධර්මයට කරත් හදා ගැනීම ප්‍රීතිය තුනක ඒක ස්වභාවයක් ඇති සංකප්ප. නීවරණේ නාන ස්වභාවයක් ඇති සංකප්ප. ප්‍රථම ධ්‍යාන ඒක ස්වභාවයක් ඇති. නීවරණ ධර්මය කියනවා මේ තුන ගන්න ඉතින් විස්තර වුණා. ඒ වගේම ද්විතීයික අධ්‍යානයේ ඒක ස්වභාවය. තෘතීයික අධ්‍යානයේ ඒකට ගායනය නිවනට ගමන් කරන ඒවා. චතුර්ථ අධ්‍යානයේ ඒක ස්වභාවය. සෝවාන් මාර්ගයේ ඒක ස්වභාවය. සකෘදාගාමි මාර්ගයේ ඒක ස්වභාවය. ඒ නිවනට ගමන් යාගෙන කොහාටවත් නැහැ. සතර දුක් නිදහස් වෙනවා. අනාගාමි මාර්ගයේ ඒක ස්වභාවය. සියලු ක්ලේශයේ තිබෙනතේ නානා ස්වභාවය හැදෙයි හතු. සෑම ක්ලේශයක්ම නානා ස්වභාවයක් ඇති. ක්ලේශෝ බොහෝ සිංහලයේ අපි විස්තර කරන්න ගියොත් බොහෝ ඉන්නවා ක්ලේශ කරන්නේ. සිද්ධාස්වාද කියක් හැටියට ඔය හේම කරන්නේ නායක සමුදිරි එකක් කියලා තියෙනවා හල දින ඊටත් වඩා තියෙනවා. ඒ වෙනහස කොටසක් ඒ ප්‍රධානම හැටියට විස්තර කරලා තියෙනවා. ඒකට පින්නකමේ මේ නාම ස්වභාවයෙන් විනාශ කරලා දාන තේජෝ එහෙම නැත්නම් නිවි පහක් තියෙනවා පිටත. ජින්දර පහක් ගැන කියනවා මේ නානා ස්වභාවයන් විනාශ කරන ජින්දර පහක් ගැන කියනවා. ඒ ජින්දර පහ ස්ලේෂයන් තවන ජීවි පහක් හැටියට හඳුන්වනවා. බලයන් ශක්තියෙන් හැටියට අපි කියනවා බලයන් හැටියට කියනවා ජින්දර හැටියට හඳුන්වනවා. ඒ එක එක තේජපත් තමයි තියෙන්නේ තරණ තේජස. ඒ තරණ තේජස කියලා කියන්නේ සීල තේජස. සීල තේජස එක මේ ක්ලේශයන් විනාශ කරන එකක්. ඒකෙන් කියන්නේ මෙතෙක් ජීවිතේ නොගිය දිශාවකට හිත ගමන් කරන එක. ඒකෙන් කියන්නේ මෙතෙක් ජීවිතේ තමන් නොගිය පැත්තකට හිත ගමන් කරවන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තෙලෙන්න මේ නිර්වාණය කියන පැත්තක මේ හිත ගෙනියන්න පටන් ගන්න. මේ සීලය. සීලය එකක්ද දෙකක්ද තුනක්ද කියලා නම් දිගටම දැන් අපි සීලය ගැන මේක ඉස්සරලා කතා කළා. මේ සීල ඥානමය කියන කොටස ඒකේ විදිහටත් කතා කරා. පරයන්ත සීලය අපරයන්ත සීලය කියලා. එහෙම නැත්නම් පරාමත්ත සීලය අපරාමත්ත සීලය කියලා එහෙම හඳුන්වනවා. ඒවා අපි කියවර කතා කරා. ඒ කියන්නේ පරාමත්ත සීලය කියලා කියන්නේ තමන්ගේ ලාභ අපේක්ෂාවන් තමන්ගේ අංග පරික්ෂා කරගන්න තමන්ගේ ජීවිතය පරික්ෂා කරගන්න ජීවිත සංස්කාර ලබන ඒ පැත්තේ මේ සීලය. ඊළඟට තියෙනවා අපරාමත්ත සීලය නැත්නම් අපරාමත්ත සීලය හැටියට හඳුන්වනවා. ඒ ජීවිතේ කරවත් නොකලක ශරීරයේ ජීවිතේ ගැන නොකලක සීල ආරක්ෂා කරන සතර දුකින් ඉඳන් දෙක කාණ්ඩ පහක් අපි විස්තර කරා. ඒක සීමා සහිත සීලය, සීමා රහිත සීලය, ජීවිතේ ගැන හිතන්නේ රහිත සීලය, සෝවාන් ආදී උතුමාලාංග සීන සීලය, ඒ වගේම බුදුපතේදී මහරහතන් වහන්සේ වලට තියෙන සීලය කියලා සීල ආන්න පහකට අපි විස්තර කරලා ඉවරයි. එතකොට මේ සීලය සිංහතුනේ වැඩිම කරනකොට මේ තරණ ප්‍රතිපදාව තුළ මේ වැඩිම කරගෙන යනකොට සිද්ධකෙන මේ පුද්ගලයාගේ හිත සමාධියට පත් වෙන ඔන්න දෙවන තේජස. දෙවන කෙලෙස් තවන විනාශ කරන දෙවන තේජස හැටියට අපිට මේක හඳුන්වන්න පුළුවන්. ඒ දෙවන තේජස ඒක ගුණ තේජස හැටියට හඳුන්වනවා. මේ ගුණ තේජස කියලා කියන්නේ සමාධි. ඒ සමාධි තේජස කියන්නේ තමන්ගේ තුළ පවතින ඊළඟ තේජස මත වෙන. තමන් මෙතෙක් නොදුටු දේවල් ලෝකේ දකින්න පටන් ගන්නවා. ඒක තේරෙන මෙතෙක් නොදුටු දේවල් දකින්න පටන් ගන්නවා. මොකද මේ මෙතෙක් නොදුටු දේවල් කියලා කියන්නේ මෙතෙක් අපි ජීවිතේ දකින්නා වූ දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ කැමැත්ත අකමැත්ත උදා කරගන්නා වූ නිමිත් තමයි හැමදාම අපි දකලා තියෙන්නේ. හැමදාම මේ නිමිති තුළින් අපි කැමැත්ත හෝ අකමැත්ත තමයි දකින්න දකින්නේ. කෑම කන්න ගියත්, රූප බලන්න ගියත්, සද්ද අහන්න ගියත්, මේ ස්පර්ශය ලබන්න ගියත් හැමදාම මේකම දේවල් තමයි සංකාරය ඇති. ඒකගෙන අවිල්ල ඇති. ඒ කියන්නේ ක්ලේශකාමහ වස්තුකාමයන් දෙකට තමයි මෙතෙක් දගලා තියෙන්නේ. මේ ප්‍රවේදයෙන් සමාධිය තුළින් ඉන්නකම අපි ගමන් කරලා තියෙන්නේ දසින්ද පටන් ගෙන තියෙන්නේ ප්‍රඥාව නැති හේජක මොකද මේ ප්‍රඥාව නැති ලෝකයේ ස්වභාවය ජීවිතයේ ස්වභාවය ස්ථාන ධර්ම වල ස්වභාවය රූප ධර්ම වල ස්වභාවය ස්වභාවිකව තියෙන්නේ කොහොමද ස්වභාවිකව කොහොමද තියෙන්නේ ඒක සත්‍ය නෙවෙයි ඊට වඩා ආත්මික සත්‍ය ගැඹුරු වශයෙන් තියෙනවා ආන්නේ සත්‍යයේ දසිත පටන් ගන්න අපි කියන විදර්ශනා ඒ දසිනේ විදර්ශනා ඥානයේ තහුවෙත දේවල් තරය තියෙන මේ උදයල් ඥාන සංඥාන කියන්නේ මේ ලෝකයේ තියෙන සෑම හේද යානන් වස්තුන් කියලා කියක් ඒ සියලු වස්තුන් වල ඒ රූප වල ස්වභාවය තමයි චිත්තක්ෂණ 17ක් සම්බන්ධයි පවතින කියලා ඒ ඥානෙට තේරෙනවා ඊට පස්සේ ඒ ආපදකම අපේ අපිරුණා කැලැත්ත ඉන්නේ අපේ අපේ ජීවිතේට ලබාගන්න ඒ ඊවාගේ තියෙනවා ඒකට තියෙන කරත්ත අපේ ඉවත් වෙන්න පටන් ගන්නවා ඒක නිවනට ආර හැකියි සකස් වෙන අපිට එතකොට එහෙම වෙනකොට පුණ්‍යා තේජස මතුවේ නෝ පුණ්‍ය තේජස කියලා කියන්නේ මෙතන පිටුපිට මේ දර්ශනා ගානේ ආර්ය මාර්ගයේ තියෙනවා එතනින් පස්සේ අපි මේ ලෝකේ මේ දේවල් පිළිබඳව අලියලි යනවා වූ ස්වභාවය නතර වෙලා අපි මේ ආර්ය මාර්ගයට පිවිසනවා කියලා කියන්නේ මෙතනදී සෝවාන් මාර්ග සෝවාන් ඵල කියන එකට අපි අපේ ඊට ක්‍රමෙන් ක්‍රමෙන් ඇතුළු වෙනවා මේ ලෝකේ අනාදිමත් කාලයක් අපි මේ ලෝකේ අපි අනාදිමත් කාලයක් ඉන්නකොට සතර කෙරලා තියෙන්නේ මේ තේරුමක් නැති දෙමොහොතක් නැති දේවල් එක්ක පැවතිලා මේ සංස්කාරයක පිළිස් කරන්නේ. මොහයෙන් යුතුවයි ඒක සිද්ධ වෙලා තියෙන්නේ කියනද හොඳට මේ විදර්ශනා ඥානයට තේරෙනවා. මේ තේනකොට මේ අපි මොනතරම් මේ හරයක් නැති ජීවිතයකද ඉන්නේ ඉඳලා තියෙන්නේ කියනද තේරෙනවා. ඒක හරියට නිකන් අර හාවා මේ පොළොව පෙරලාගෙන එනවා කියලා දේගෙන ගියා වගේ හරයක් නැති දේවල් ගමනක් තමයි ලෝකේ අපි ඉඳලා තියෙන්නේ කියන එක ඔන්න තේරෙන්න පටන් ගන්නවා. ඊළඟට මේ සිංහදින එයින් පසුව මේ ඥානයන් ලැබෙනකොට ඊළඟ තේජස ලැබෙනවා. ඊළඟ තේජස ලැබෙනවා ධම්ම තේජස. ඒ කියන්නේ බුදුන් විසින් ඉගැන්වූ යුද වචනය කියන එක වෙනවා මතුවෙන්න පටන් ගන්නවා. මේ ඒකම තමයි අපි ඉගෙනගෙන මේ පැත්තට යන්නේ. ඒ වාසික ඉගෙනීම ඊට පස්සේ මේ ඉගෙනීම ලෝකේ පුරා බෙදෙන්න පටන් ගන්නවා. සූත්‍රීසකන එක ප්‍රයෝජනයක් වෙනවා. සියලු මිත්‍යා දෘෂ්ටි දෙන්නවා මේ එල්ජිගේ නවුන් චින්තන ඔක්කොමයි ඉන්නලා සදාකාලික චින්තනය භවයක් වෙනවා. සදාකාලික භවයක් දැන කියලා මේ ඇති වෙනා උත්ින්වතුනේ විශ්වදාරන් දෘෂ්ටි ඒ වගේම අටවදාරන් දෘෂ්ටි මේ සියල්ලම නිදිලා ගිහිල්ලා තියෙනතුනේ ඇත්ත දකින්නා වූ සත්‍ය ක්‍රියාත්මක වෙන මොළු ලෝකයට මේ ලෝකෙට මේ ඇත්ත දකින්නා වූ සත්‍ය පැහැදිලිවම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකෝර දෙන්නුතුනේ මේ ධර්මයන් ක්‍රියාත්මක වෙනකොට ලෝකයටම මේ විශාල ප්‍රයෝජනයක් ඇති වෙන පටන් ගන්නවා. ඒකට තියෙන මේකේ තවත් දෙයක් ඉදිරියට යනවා. සල්ලේක කියලා ඉතින් කියවුවම තමයි නැවතත් කියෙන්නේ තියෙන්නේ. කාමච්ඡන්දේ අසල්ලේකයක් හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ මේ ක්ලේශ වඩගෙන පැත්ත. ඒ වගේම නයිස් ක්‍රම්‍ය සල්ලෝකයක් හැටියට කියන්නේ කෙලස් කපා හරින නැති කරන එකක් හැටියට හඳුන්වනවා. ඒකට ව්‍යාපාදයේ සල්ලෝකයක් හැටියට අසල්ලෝකයක් හැටියට හඳුන්වනවා. අව්‍යාපාදයේ සල්ලේක යක් හැටියට කියන්නේ කෙලෙස් දුරු කරන ක්‍රමවේදයක් හැටියට හඳුන්වනවා පිටුපිට අව්‍යාපාද. ඒ වගේම සීන මුද්දේ සල්ලේක ආලෝක සංඥාව අර සීන මුද්දේ අසල්ලේකයක් වරුණා සීන මුද්දේ අසල්ලේකයක් ඒ වගේම ආලෝක සංඥාව සල්ලේකයක් හැටියට හඳුන්වනවා. බුද්ධච්ච අසල්ලේකයක් සමාධි සල්ලේකයක් හැටියට හඳුන්වනවා. විචිකිත්සාය සල්ලේකයක් හැටියට හඳුන්වනවා. ධර්මයේ පිළිබඳ හොදට දන්නා විසම සල්ලේකයක් හැටියට හඳුන්වනවා. අවිද්‍යාව අසල්ලේකයක් හැටියට හඳුන්වනවා. ඥානය සල්ලේකයක් හැටියට හඳුන්වනවා. සල්ලේක කියන්නේ අසල්ලේක කියන්නේ කෙලෙස් වඩවන ක්‍රමය. සල්ලේක කියන්නේ පින්වතුනි කෙලෙස් නැති කරන ක්‍රමවේදය. කෙලෙස් කපා හරින දිරි කරන ක්‍රමවේදය. අරතිය ධර්මයෙන් නැඹුරු නොවීම, කැරැත්ත නැතිවීම, අසල්ලේකේ ඒ වගේම ධර්මයට කැරැත්ත ඇතිවීම, ප්‍රීතිය උනන්දු ඇතිවීම සල්ලේකයක් හැටියට හඳුන්වනවා. ඒ වගේම නිවර්ණ ධර්මය අසල්ලේකේ හැටියට පිළිගන්න. ඒක වර්ග පුළුවන් තරම් වඩව. ප්‍රථම අධ්‍යයනය සල්ලේකයක්, ද්විතීයික අධ්‍යයනය සල්ලේකයක්, තෘතීයික අධ්‍යයනය සල්ලේකයක්, චතුර්ථ අධ්‍යයනය සල්ලේකයක්. සෝවාන් මාර්ගය, සෝවාන් බුද්ධාගාමි මාර්ගය, අනාගාමි මාර්ගය, ඒ සියල්ල පින්වතුනි සල්ලේක ධර්මය හැටියට, මාර්ගය හැටියට හඳුන්වනවා. ක්ලේශ ධර්මය කපා හරින වැඩ පිළිවෙල හැටියට සියලු ක්ලේශ ධර්මය පින්වතුනි සල්ලේක කියන සංසාරයේ මහා දුක් විඳින වැඩ පිළිවෙලක් හැටියට කාර්ය මාර්ගයේ පින්වතුනි හරියත් මාර්ගයේ සල්ලේකයක් හැටියට හඳුන්වනවා. එතකොට මේ විදිහට පින්වතුනි සමන්ගේ හිතේ මේ ධර්මයන් හොඳට වඩවා ගන්නවා. එතකොට මේක අන්තිමට කියනවා මේ ඥානය කියන්නේ කුමක්ද? දැනීමේ අර්ථයෙන් ඥානය කියලා කියනවා මෙතන. දැනීමේ අර්ථයෙන් කියලා කියන්නේ සත්‍ය පිළිබඳව හොඳට වැටහෙන කොට, විවිධ දස්නාකට තේරෙන කොට අන්නේ ඒක. ප්‍රඥානමය යන අර්ථයෙන් පිටතින් ඒ කියන්නේ හොඳින් දැනගන්නා අර්ථය. ඒ ප්‍රඥාව හැටියට හඳුන්වනවා පිළිබඳව හොඳින් අංග සම්පූර්ණව දැනගන්නවා. ඒක මේ සමාගයේ කුලින්ම අච්චත්තං වේන්තබ්බේ කියන විදිහටම එන එක. ඒ විදිහට එනකොට පින්වතුනි හැබෑම ඥානේ ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ හැබෑම ඥානේ ක්‍රියාත්මක වෙන්නේ පින්වතුනි ආංගාර තේජස්තික හොඳට දියුණු කර ගැනීම. මේ තේජස්තික දියුණු වෙනකොට පින්වතුනි අපතුල ඒ කියන්නේ තේජස් අපි පහක් ගැන කිව්වා. තේජස් ඒක තමයි සීල තේජස, කරාදු තේජස, ඒක මේක හඳුන්වලා තියෙන තරණ තේජස සීල තේජසට කියනවා. ගුණ තේජස සමාධි තේජස, ඒ වගේම සංඥා තේජස, ඊළඟට පින්වතුනි පුඤ්ඤ තේජස. පුඤ්ඤ තේජස කියලා කියන්නේ විදර්ශනා ඥානයේ ඇතිවෙනා වූ ආර්ය මාර්ගයන් ටික. ඊළඟට ධම්ම තේජස කියන්නේ බුදුහාමුදුරුවෝ විසින් මේ සංසාර දුකින් නිදහස් වීමට උගන්වලා තියෙන සත්‍යයට සිල්පිරිතම උගන්වලා තියෙන ඒ ධර්ම වැඩ පිළිවෙල. මෙන්න මේ තේජස් සහ දීන කිරීම පින්වතුනි මේ සල්ලේක හැටියට හඳුන්වනවා. පින්වතුනි මේවා දීන වෙන්න මේ සල්ලේක ඥානය කියන එක ඉහළම මට්ටමෙන් නිදහස් මේ සිද්ධ වෙලා ක්‍රියාත්මක වෙලා තමයි සංසාර දුකින් මුළුමනින්ම නිදහස් වීමේ ශක්තිය සත්‍යයට ඇති වෙනවා. ඉතින් එහෙමනම් මේ පින්වතුන් හැම දෙනාටම සල්ලේක ඥානය දිනු කරගන්න මේ ඇසුරා වූ ධර්ම කොටස් තුළින් දවසින් දවස පූර්ණ ශක්තිය ධෛර්යය මේ පින්වතුන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා නතර වෙනවා. පින්වතුන් හලෝ දෙවියන් වහන්සේ සයින් වාචනේ හොඳයි කල්‍යාණ මිතුරෙන් පුළුවන් සාකච්ඡාවට කෙටෙන්න. සතරෙන් තමයි සාමිනාට පිළිතුරුනාට මම පොඩි එකතු කිරීමක් කරන්න ස්වාමීන් වහන්සේ ඇත්තටම ලංකාවේ විශ්ව සිද්ධියක් ඇත්තට ගමසේ ස්වාමීන් වහන්සේ නමක් දානේ කියන කට්ටිය දානවලුම් පස්සේ පල්ලෙහාට ගිහිල්ලා වැලකේ ඉඳලා පල්ලෙහාට ගිහිල්ලා ඉඳලා තියෙනවා ජීවවතාව. ඒකට තමයි ඒ වගේ ඉන්නකොට ඒ ස්වාමීන් වහන්සේ කබයික ප්‍රපුද්දලි කිටවගේ වැල කපලා තියෙනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ඊට පස්සේ දිවට ඇතුළත් පස්සේ උන්වහන්සේ තේරුම් අරගෙන අරහත්ත්වයට පත් වෙනා කියලා කිව්වට වෙනද. ඒකට ඒ වගේ අවස්ථාවක් කිය අපිට තේරුම් කරගන්න පුළුවන් ඇත්තටම මේ වගේ සංසාර දුකෙන් මිදෙන්නම මේ විදිහටම කටයුතු කරේ ඉතියි කියලා. ඔව්. ඒක තියෙනවා. හදපත් පැහැදිලි නේ. මේ මේ හැම ඥානයක් පිළිබඳවම තියෙන ඒ පැහැදිලි කිරීම අවසානයේ තියෙන අර වාචික මතක විදිහටම මේ ඥානාර්ථයෙන් ඥානයයි ප්‍රඥාර්ථයෙන් ප්‍රඥායි කියන විදිහට තියෙන්නේ මාතුකාව හැබැයි ඥානෙ විදිහට තියෙන්නේ උදාහරණයක් විදිහට දැන් අපි දැන් කලින් කතා කරපු සත්‍ය ඥාන සත්‍ය දෙකටම උනත් ඥානයක් හිතේ මාතෘකාවෙන් සාකච්ඡා කරලා අවසානයේ තියෙන්නේ මේ දුක්ඛ ඥානාර්ථයෙන් ඥානයයි ප්‍රඥාර්ථයෙන් ප්‍රඥාවයි කියලා තමයි තියෙන්නේ. මොකද මේක තමයි ආශ්‍රය කරමත් මගේ ඉන්න සාකච්ඡාවෙන් බැලුවා තවත් කල්‍යාණ මිත්‍රයෙක් මතක කරපු ප්‍රශ්න. ඒතකොට දැන් අපි මේ එදා ඒ කතා කරපු දුක්ඛේ ඥානෙ කතා දුක්ඛ ඥානෙ උනත් අද කතා කරවූ සල්ලේ ඥානෙ උනත් ඒ බැලුවම මේ ඥානයක් හැටියට එක අවස්ථාවකුත් ප්‍රඥාවක් හැටියට වැඩිම තවත් අවස්ථාවක් හැටියට තියෙනවද දෙකින් කාරණා සයන්නාසේ ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න නිසා දැන් මේක මේක දැන ගැනීම දැන් අපි ඉදා කතා කරා දුක්ඛය ගැන කියනකොට පීලන මේ පීලනේ අර්ථයෙන් සංකතාර්ථයෙන් සංතාපර්ථයෙන් විපරණාර්ථයෙන් පරිණීයර්ථයෙන් දුක්ඛස්ස කියන එක. එතකොට ඒ දුක්ඛේ ඥානයක් ඇතියට ඒ දුක්ඛේ බැලිය යුතු ආකාරයේ මේ විදිහට කියලා. නමුත් ඒක දැන ගැනීම දුක්ඛ අවබෝධය නොවෙන්න පුළුවන්. මේ සාරාංශ එම් අල්මුලි ඒ සඳහන් වෙච්චමස් කුපස්නේ ඕමයක්නේ. එතකොට ඒක දුක්ඛේ ඥානයක් වෙන්න පුළුවන්. මොකද මේව මේ විදිහ මේ විදිහ මේ ආකාරයෙන් බලන්න ඕනේ කියන දේ. නමුත් ඒක ඒ දුක් සත්‍ය අවබෝධ කර ගැනීමක් නෙවෙයි කියන කාරණාවක් ඔබට මට අහන්න කියලා මතක් කරා. ඉතින් ඒක අදත් මතක් කරලා ගුවන්සේ අදත් දේශනා දුබන්සේ කියනකොට මේ අපි අවසානයේ කොහොම මතක් කරනකොට දැන් සල්ලේක ඥානාර්ථයෙන් අපි මේවා දැනගත්තාට මේක ප්‍රඥාවක් වෙන්නේ නම් ඒක තව තදිය රැකද ස්වාමීනාංශ. මේක දැන ගැනීම කියලා කියවට මෙන්න මෙහෙම කියනවා. සුද්ධ අනනුසුද්ධේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි සුද්ධ අනනුසුද්ධේසු ධම්මේසු වා පෙර නොදුටු ධර්මයක් මම දැක්කා. චක්කුං උදපාදි මට චක්කුස මනස මතකනේ මනස මත කියන එක මනස කියලා කියපුවම හැබැයිම දක්නාකම තමයි විනිවිද දක්නාකම සමාතලින් මාපේක ඥානං උදපාදේ. දැන් අපි ඥානේ කිය අපි බොහෝ හඳුන්වන්නේ අපි ගත්තා වූ එතකොට මේ දැනුම කියන එක අංග සම්පූර්ණ නැහැ. දැනුම කියන එක අංග සම්පූර්ණ එකක් බවට පත් වෙන්න නම් සමාතුලින්ම දක්නා වූ තැනට එන්න ඕන. අන්න එතනයි සමාතුලින් තමයි එක මේ ඥානය කියලා මෙතන හඳුන්වන්නේ. ඥාන අර්ථඥානය කියන්නේ. එතකොට මේක ගැන ඉගෙන ගැනීම නෙවෙයි. ඒනට ප්‍රඥාවයි කියලා කියන්නේ විවිධ දැක්මක්. මම කීපවරක් මාර පැහැදිලි කරලා තියෙනවා මෙන්න මෙහෙම යකඩයක් අරගෙන මේ යකඩේ මලකඩ ක්‍රමයෙන් කැඩිලා යන විදිහට අත්දුල්ලලා ඒක මත්තම් කරලා ඊට පස්සේ ඒක තුළින් එනවා කණ්ණාඩියක්. එතකොට ඒක තුළින්ම එන එකක් වෙනවා. ඒ වගේ තමන්ගේ හිත තුළ මේ ක්ලේශ ධර්මයන් ගැලවි යනකොට ඒක තුළින්ම එනවා මේ සත්‍ය ස්වභාවය දකින්නකම නාම ධර්ම හා රූප ධර්ම වල සත්‍ය ස්වභාවය දක්නවා. අන්න ඒ ප්‍රධානාන අර්ථය කියලා කියන්නේ අන්න ඒකෙන්ද. ඉතින් මේ දෙකම එකයි දෙකොත්. එතකොට ආර ඥානය කියන එක අපි මේ ඉගෙන ගන්න එක. ඒක තමයි උදව් වෙන්නේ අපේ වැඩේට. ඒක උදව් වුණාට ඒක පූර්ණ නැහැ. පූර්ණ බවට පත් වෙන්නේ අමා තුලින්ම දකින්නකොට තමයි පූර්ණ එකක් බවට පත් වෙන්නේ. කාන් ඒක තමයි එතන මේ ඥානාර්ථ ඥානය කියන්නේ ප්‍රඥානාර්ථ ප්‍රඥාව කියන්නේ ඒ කාරණ දෙක. ඒක හොඳටම පැහැදිලි වෙනවා අර බුදුහාමුදුරේ කුද්දේ අනුසුතේ ධම්මේ පිටක් මුද පාරිඥානවල මම පෙර නොදුතු ධර්මයක් දකින්නේ කියන්නේ දැක්ක කියන්නේ කියලා. ඉතින් පෙර කොටක බුදුහාමුදුරුවන්ගෙන් අහලා තියෙනවා උන්වහන්සේ දියත වෙන ගත්ත හැම වාරයකම මේ ධර්මය ගැන අහලා තියෙනවා. ඒකෙන් වලදී උනා කියන එක මෙතන ප්‍රකාශ වෙන්නේ නැහැ. ඒක හොඳටම පැහැදිලි වෙනවා මේ මේ මේ ඕම වේ කාලේ. සාදු බොහොම දීපදම සංගත. සිරෝයි සමේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ සමාවෙන්නෝනේ සපරක් කියලා සම්බන්ධ වෙන්න සිද්ධ වුණේ ස්වාමීන් වහන්සේ යට මේ දෙවෙනි කොටස විස්තර කරපු වෙලාවේ නානත් ඒ සත්‍යයෙන් කාම ඡන්දයේ කියන නානත්යි නික්ඛම්ම කියන දෙක ඒකත්යි යෝගී කියන උදාහරණ තමයි කොහොමද මේ සීල නිද්ද වගේ ඒවා නානත්ය කියලා කරන්නේ කොයි ආකාරයෙන් කියලද සම්මත පොඩ්ඩක් ඉස්සරගෙන දෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාරිකේව නානත් කියලා ගන්න විත්ත පහළ වෙන්නේ ඒ විත්තලු පුද්ගලයා කොතර විපෘතීන් කාලයන් වලට ගමන් කරනවා. දැන් අපි කියමු ඒ පුද්ගලයක මරණයන් පස්සේ තියෙන උදාහරණයක් ගන්න එක් පුද්ගලයෙක් අලියෙක් වෙන්න පුළුවන්. එක් පුද්ගලයෙක් හරකෙක් වෙන්න පුළුවන්. එක් පුද්ගලයෙක් ප්‍රේතෙක් වෙන්න පුළුවන්. එක් පුද්ගලයෙක් මේ යකෙක් වෙන්න පුළුවන්. එක් පුද්ගලයෙක් නිරේ තියෙන අපායවල තියෙන එක පිළිවෙත් හයක් තියෙන ඒ ඕනම එක එක එකලා ඉපදෙන්න පුළුවන්. ඒ නානත්ය බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙලොව වශයෙන් හැසිරීම රටාව බැලුවොත් එහෙම එක එකලාගේ ඒ හැසිරීම රටාව අපි බැලුවොත් එහෙම ඒ ක්‍රේස ධර්මයන්ගේ නානත්ය නිසා තමයි ඒක එකලාට එක එකලා සංඥා වශයෙන් වෙනස් වෙලා හැසිරෙන්නේ. එක්කෙනෙක් එක දෙයකට රුචි කරනවා, එක්කෙනෙක් තව දෙයකට රුචි කරනවා, එක්කෙනෙක් තව දෙයකට විරුද්ධ වෙනවා. එක්කෙනෙක් ප්‍රියයි කියන එක තව එක්කෙනෙක් අප්‍රිය වෙනවා. එතකොට මේ ක්ලේශ ධර්මයන්ගෙන් මේක සිද්ධ වෙන්නේ කෙනෙක් මේක ප්‍රියයි අනෙක් එක්කෙනා ඒකට අප්‍රියයි කියන. කෙනෙක් ඒක පිළිබඳව මොකක් වස්සේ. එතකොට මේ වෙන්න කියේතු අර මේ නානත්ය තමයි නානත්ය තමයි. ඊළඟට තව එක මේ පීරමින්දියට නානත්ය බවට පත් වෙන්නේ පීරමින්දිය තියෙන පුද්ගලයාද ඒ කියන්නේ තේර මුදලයාගේ බලන්නකො ඔහුගේ ඒ චරිතයේ තීරමින්ද තියෙන සුද්ධලයන් චරිතවල ස්වභාවය බලුවොත් එහෙම එක එක කරාම එක එක ස්වභාවය තීරමින්ද කියලා කියන්නේ මේ කායික වශයෙන් මානසික වශයෙන් තීරමින්ද මූලික වෙලා සිංහතුනි මෙන්න මෙහෙම වෙනවා තීරමින්ද මූලික වෙලා සිද්ධ වෙනවා දැන් මෙයාට ඒ ක්ලේශ ධර්මයන් මේ ලෝභ මූල සිත් 10 ලෝභ මූල සිත් අතේම බැලුවොත් එහෙම මගේ මතකයේ හැටියට ඒක උපේක්ෂා සහගත ගත්තොත් එහෙම එයාගේ තීනමිද්දේ වැඩි වෙනවා. ඒ තීනමිද්දේ වැඩි නිසා ඒ මනුස්සයා මොනම ක්‍රියා දෙලියක්වත් එකම උනන්දුවෙන් කරන්නේ නැහැ තමයි ලෞකික ජීවිතේට ලෝභ මූලික වෙලාවත් කෙරෙන්නේ නැහැ. අන්න ඒ හිත් හතරක් තියෙන උපේක්ෂාකාරද ඒ තීරමින්දේ නාලස්සේ තමයි ලගේ තියෙන්නේ. ඒ තීරමින්දේ නිසා තමයි ඒවැනි විවිධ ස්වභාවයන් වලට මේ ඒ සුදුලක්යක් මොකද වෙන්නේ. ඒක විවිධ චර්ිත දකින්න තියෙනවා. දැන් අපි බලුවොත් එහෙම සත්කාණ්ඩ වුණත් එහෙම බලුවොත් එහෙම එකපාරට කියලා දැන් බගමෝලා කියන වහතා සතරහින් ඉඳපු ඇටි. කොලා අද කියලා සතෙක් ඉන්නවා මේ තුන දකලා තියෙන මෙහෙම උපේක්ෂාකාරය කියලා කකක් නිදා ගන්න. මේ භාරගයන් නේද ගන්න. ඉතින් මේ තීරමින්දේ ප්‍රතිඵලවල තමයි මේ දකින්න තියෙන්නේ සත්‍ය ජීවිත. බුද්ධලයා විතරක් නෙවෙයි හැම කෙනෙක්ම සත්‍යෙන්නේ සත්‍ය විඩත්ට පස්සේ තීරමින්දේ ප්‍රතිඵල තියෙනවා. විඩත්ය. සානස්ස බවට පත් වෙනවා. බොහෝ තීසාවිනාස මට ප්‍රොටෙක්ෂන මතක පොලිටිකස් වෙනාස මේ සසංකාරික පිටතන තීරපිට කියන විදිය දෙන්න පුළුවන් කියන්නේ. ඒක තමයි. සොයනස මේ තව මට හිතන ඉගෙන සවන මේ අයින කරපක පොයි පොචාන මට මගේ බැරරු කටලේ ස්වාමීන් වහන්සේ එක භික්ෂුන් වහන්සේ නම වැල්වලේ එළිලා ඉර්ගිය ප්‍රතිහාරේ පාණ්ඩගේ වෙලාවේ ඒ වැල් කැපීමෙන් ඒ ස්වාමීන් වහන්සේ සුවාලයට පත් වුණා කියලා මම දැනගත්තේ ස්වාමීන් වහන්සේ කොහොමද අරහත් භාවයට පත් වුණේ කියලා තේරුම් කරලා දෙන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එයා එහෙනම් මේ මෑත භාගයේ කතාවක්ද ওই මහත්යා එක කිව්වේ අපේ මහත්යා ඉන්නවනේ එමසන චන්ද්‍රාධිපුර යුගයේදී වෙච්ච කතාවක් ඊට පස්සේ ඒ මහත්යා අවවාද කරන් පස්සේ ස්වාමීන් වහන්සේ සසර ගැන කලකිරිලා ඊට පස්සේ අරහත්ත්වයට පත් වුණා කියලා ඒක දිවි කතාවක් මනස පිටිවසෙන් දැනවත් කරගෙන ඊට පස්සේ සසරේ දුක දැනගෙන ඒ සසරෙන් මිදුණා කියලා ඒගෙනම මෙනෙහි කළ තමන් කරපු වැරදි වැඩේ ඒ වගේම අර තව කතාවක් තියෙනවා අර කටාරමකට මේ සබ හැලියකට වන්දින ස්වාමීන් වහන්සේටමක් ඊට පස්සේ තමන් හොරකම් කරන්න ආපු සබ හැලිය ඊට පස්සේ හොරකම් කරනවා වෙනුවට ඒ ස්වාමීන් වහන්සේටමක් දීපු පවටහනක් අරගෙන රාජ්‍යයට පස්සේ ඉන්නකොට උන්වහන්සේ හැමදාම වන්දිනකොට අවසාන මොහොතේදී රහත්යගෙන ප්‍රශ්නයක් තියෙනවනම් තමන්ට කියන්න කියලා හැමෝගෙම අහලා තියෙනවා ඒ විදිහට ඒ අනුරාධපුර යුගයේම තමයි තවන්නත් ඒ වගේ වෙලා තියෙන්නේ කෙරවස්සන්න ඔව් මේ වරද්දක් තේරුම් අරගෙන මේ ඊට පස්සේ මේ ඒකත් මාර්ගයට පිවිසෙනකොට ඒ කියන්නේ අත්හැරීම නෛෂ්ක්‍රමයේ පුරුදු කරනකොට අව්‍යාපාදයේ පුරුදු කරනකොට මේ ඊළඟට ආලෝක සංඥා පුරුදු කරනකොට සමාධිය හදාගන්නකොට ඒ කියන්නේ මේ අපි සඳහන් කරපු මේ තේජස් මේ සීල තේජස ගුණ තේජස සමාධිය ඒ වගේම ප්‍රඥා තේජස ඒ වගේම මේ තේජස් පහ පුණ්‍ය තේජස ඒ වගේම ධම්ම තේජස කියන මේ තේජස් දියුණු කර ගැනීම තුළ මේ ක්‍රමයෙන් ඒ බුද්ධල රහත් භාවයට පත් වෙනවා. මොකද රහත් ගතිය කියන එක හැමෝම ළඟ තියෙන එකක්. ඒකට බාධාවක් නැහැ. ඒක මතු කරගන්න ක්‍රමයේ තේරෙන්නේ නැතුව තමයි තියෙන්නේ. හැම කෙනෙකුටම නිවන් දකින්න පුළුවන් බුදුහාමුදුරු ගන්නලා තියෙන මේ හැම සත්‍යයකටම බුදු වෙන්න පුළුවන් කියන එක. ඒක ඇල්ල විතරක් ගත්තාම ඔන්න හොඳටම තේරෙනවා. එතකොට ක්ලේශ ධර්ම වලින් තමයි නානා ස්වභාවයන් වලට පත් කරලා මේ සංසාරේ මුලා කරමින් දිගින් දිගට ගමන් කරවන්නේ. මේ භව මේ භවගාමී බවට පත් වෙන්නේ ඒ වගේම විවිධ භවයන් වල උත්පත්ති ලබන්නේ මේ ක්ලේශ ධර්මයන් වලින් තමයි කරන්නේ. එතකොට ඒක නානා ස්වභාවයකට යනවා. ඒක ස්වභාවයකට යන්න පටන් ගන්නවා. මේ මේ අර තේජස් පහ දිනු වෙන විදිහට වැඩ කරපොක්. එතකොට ඒ දිනු වීම තුළ ඒක මේ උද්දලයේ පෙර සංගුලිමාල කියන චරිතගත් නිවරුවට පෙර පුරුදු පුහුණු කරපු වැඩ පිළිවෙලක් තිබුණා. ඉතින් ඒක මතු කරලා දීම තුළ එයා රහත් වෙනවා දැන් ඔතින් ඔය ඔය කියන වැල්වල ඉල්ලුණු එක්කන පතාරම් වල තොරගම් කරන්න ගියේ එක්කන වඩාත් කොයි තරම් බලවත් අපරාධ කරපු කෙනෙක් දැරියා. නමුත් එයාට යන්න පුළුවන්. ඒකට එතන තියෙනවා එහෙම රහත් වෙන හැකියාව ප්‍රඥාව මූලික කොටගෙන එකක ලෝභ දේශක පාතන කොට එයාට යන්න පුළුවන් මේ අදාළ කරලා ඒකේ බාධාවත් කොහෙත් නැහැ. අය කන්නේ ප්‍රබලවත් වෙයි. සේවාසනයි කාමනාස අවසරයි සංඝස දැන් අර ජාන්ත මහත්මයා ප්‍රශ්නයක් ඇහුවනේ කාමච්ඡන්දේ සීන මිත්‍යයි නානත්ත වෙන්නේ කොහොමද කියලා සංඝස මේ පාලි දෙන්නම නම් අදුයි නමුත් මේ විදිහට හිතුණා දැන් කාමච්ඡන්දේ කියනකොට සංඝස දැන් මේ සූත්‍රයේ අවසානයේ වෙනකොට අපි අර ඒකත් බව දෙනවා කියන එක මේ සමාධිය ඇති කර ගැනීමයි කියලා ගත්තොත් මොකද සත්‍ය දකින නම් හිත සමාධිය වෙන ඕනේ සංඥාස. දැන් එතකොට ඒ බව ඇති කර ගන්න නම් අර දේවල් කොහොමද කලදරයක් බවට පත් වෙන්නේ කියන එක දැන් කාමච්ඡන්දය කියන එක සාමාන්‍ය විදිහට අපි හිතුවෙන්නේ ඇහැට රූප පෙන්වන්න තියෙන ආසාව කනට ශබ්දස් වන්න ඒ අපි වශයෙන් ඒව පිනවන්න තියෙන ආශාව කියන කන සමාධිය නැති වෙන ඉවනේ තීන මිදේ කියන්නේ ඒ වගේම දෙයක් ඒ සංඥාන්ත. ඒකට සමාධියෙන් හිත ඈතට ගෙන යන්නේ ඒව තමයි මේ ඥානස්ස කියලා කියන්නේ. ඒකත් කියලා කියන්නේ සමාධියේ පැත්තට හිත යොමු කරන ඒව කියන්නේ අදාස හිතට ආසන්නත පෙරවස් ගන්න. අදහස හරි අදහස හරි මේ ඒ ඔක්කොම දෙක ඒ ඔක්කොම දෙක දැන් එතන සීලයත් ඒ පැත්තටම හරවන එකක් නේ සමාධියෙන් පමණක් නේ සීලයයි සමාධියයි සමාධිය තුළින් ප්‍රඥාවයි ඒ එකට පිළිවෙලට ගැලපෙන ඔක්කොම එකට පිළිවෙලට ගැලපෙනවා. හරි ඒක ඉතින් ඒක වැරද්දක් නෑ ඒක එහෙමම තමයි. ඉතින් සමාධියට මේ උපකාර වෙන කියන්නේ නිර්වාණ මාර්ගයට උපකාර වෙනවා. මේක නොබිකු මාර්ගයට ගමන් කරන්න පටන් ගන්නවා. මේ හරවාගෙන ඇස්ති. අරවා දිනු කිරීම මෙතෙක් අපි දිනු කරපු සංසාරෙ දිනු කරපු නාරත්ක ස්වභාවයන් වලට ගමන් කරන ආරවා දිනු කිරීම. සංසාරෙ අපි දිනු කරලා තියෙන්නේ ඒ නාරත්ක ස්වභාවය කියන්නේ දැන් අරකින් සිද්ධ වෙන්නේ අරව නතර කර ගන්නවා කියන්නේ මෙතෙක් නොදුතු සත්‍ය ස්වභාවය දකින්න ආරම්භ කරනවා කියන්නේ. ඉතින් ඒකට කතාව හරි ඒකේ කිසිම සත්‍යයක් නැහැ මහත්මයා. දෙවන සම්මේලනයේදී වාසි කලින් පැහැදිලි කිරීමත් සමග එක්වතාව ප්‍රශ්න කරන්න මේ සයනස කාමච්ඡන්දේ නාරස් ස්වභාවය කියලා කිව්වම දැන් උඩට කාමච්ඡන්දේ මොකද්ද කියලා අපි හෙවොත් එහෙම මගේ හෙවොත් කවුරුරි මගේ කම්මත ඒ කාමච්ඡන්දේ මොනවද කියලා මට දහස් උද්දේව කියන්න පුළන්නේ කාමච්ඡන්දේ වල මේකටත් තියෙන ඡන්දේ මේකටත් තියෙන ඡන්දේ කියලා වාසි කලින් කියදුනේ වගේ එතකොට ඒකත් නාරස් ස්වභාවය. එතකොට යෝගිම වබෝහිත කියලා දුන්නා ඒ කාමච්ඡන්දේ හේතුයෙන් සිදුවෙනා වූ ඊජා ප්‍රතිපලයක් නානා ස්ථානවල නානා ආකාරයේ කියන කාරණාව. එතකොට නෛෂ්කර්මයේ කිව්වන් පස්සේ ඒක මොන වගේ මොමුදද මගේ කාමච්ඡන්දේ ගැන මට කියන්න පුළුවන් මට නෛෂ්කර්මයක් තියෙනවා නම් ඒ නෛෂ්කර්ම ගැන කියන්න තියෙන්නේ එකයි කියලා හිතනවා. මේකේ විස්තර කිව්වක් තරම් දෙයක් නැහැ කියලා. ඒ වගේම සයන්ස් ව්‍යාපාදයේ වුත් මට ව්‍යාපාද මට මගේ අසමීප තියෙනවා ඒ ගැන මට ව්‍යාපාදයක් තියෙනවා. මට ලොස්සයි ප්‍රොමෝෂන් එකක් නැහැ ඒ ගැන ව්‍යාපාදයක් තියෙනවා. මම ඒගෙන ගන්නේ නැහැ ඒ ගැන ව්‍යාපාදයක්. ඔය දහස් කුද්දව කියන්න පුළුවන්. ඔබ ව්‍යාපාද කිව්වන් පස්සේ මගේ හිතේ ව්‍යාපාද ගැටයක් නැහැ. ඒ නිසා ඒකේ විදත්තයක් නැහැ කියලා ඔය දේට වගේ. ව්‍යාපාර කියලා අර්ථයෙන් තියෙන එකම එකයි. නයිස් කමෙන්ට් තියෙන එකයි. ඒ වගේ ගන්න හිතන සවනංශ. එතකොට මේක තියෙන එක ස්වරූපය, එක தත්වය. හැබැයි අපි මේ මානවයේ ඉන්න හැටියට එහෙම මානවයේ දැන්න හදන හැටියට අපි කිසියම් දිනුවක් දකින්කොට තාමසෙන් පොඩ්ඩක් අඩු වෙනකොට අපි කියන්නේ කැමත්තක් වක්වනවා නම් කියනවා. අපි දැන් කාමච්ඡන්ද අපි කොල්ල නයිස් කම්මේ වදනවා. අපි අව්‍යාපාදේ ව්‍යාපාදේ අපි කොල්ල අව්‍යාපාදේ ගැටි වැඩි කරනවා කියන නමුත් කෙසේ වෙතත් යථාර්ථය නම් තාමත් කාමච්ඡන්දේ තමයි තියෙන්නේ. නයිස් කම්මේ කියන කප්පේ වැඩිලා නැහැ කියලා කොහොම වුණත් තියෙනුන් නයිස් කම්මේ පවුණක් දෝ කියලා හිතනවා මේ මම වැරදි ඇති කරනවා මත නිකන් මේ කිනෝද එහෙම හිතුණා. ඒ වගේම මට හිතෙනවා සයන්වත් මේ දේශනාව තුළ ආද කුතු කියන වචනේ මේ ඔබවහන්සේ පැහැදිලි කරයි පුතක් දින කුතු කුද්දලේ කිසි කුලස් තව සියලුම ශේෂ ධර්මයන් විස්තර කරමින් ඊට පස්සේ කතා කළා වූ මේ එනාම කෙත්පත් සං කියන කොටසේදී මේ කියුනේ නයිස් කාඩ් මේ ඔබ යපාදී ආලෝකණ්‍යාව පරීක්ෂිත ධර්ම නිශ්චය ආදී කොටස් ටික අතට මට හිතෙනවා කිසියම් ආකාරයක ප්‍රතිපදාවක වෙන මාර්ගයක් කියලා. ඒක ප්‍රතිපලයක්ද එහෙමනම් මේ තේජෝ හැටියට ප්‍රස්පත ඉගන්න පහ සීල සංඛ්‍යාත වර්ණ තේජස සමාධි සංඛ්‍යාත ගුණ තේජස විදර්ශන සංඛ්‍යාත ප්‍රඥා තේජස ආදි මාර්ග කුසල සංඛ්‍යාත පුණ්‍ය තේජස බුද්ධෝදන සංඛ්‍යාත ධර්ම තේජස කියන ඒ පහ මේ අර ආකාරයට ප්‍රබල කිලමක් නිසා ඇති වෙන ප්‍රතිපලයක් දෝ කියලා හිතනවා. සයනෝකනේ ඒ කාරණාවන් සයනෝක බයෝජි මේ වලට කිනෝන සයනෝක අනිවාර්ය කර දෙන්න. ඒ වගේම මේ තේජෝ කියන එක සයනෝක මෙතෙන්දි මේ කොටස් දෙකකටත් කියවෙනවා නේද අපි හමුදුනේ මේ හොඳ පැත්තේ තේජස් පහක් ගැන අපි කතා කරාට මේ අනිත් පැත්තේ තේජස් පහක් ගැන කියනවා මම හිතන්නේ. ඒ අපි හමුදුනේ අපිට මේ සෞද ප්‍රති කරන පොඩ්ඩක් පැහැදිලි කරන්න අපහසු වෙනවා. මේ කාලික්ෂත් තේජස් වල කියන්නේ මේ ඒක කියන්නේ මම ඒක කිව්වේ නැහැ මේක දෙක පැහැදිලි වෙනවා මම ඒක කිව්වේ නැහැ කට්ටියට කියන්නේ කිව්වොත් මේ දෙපැත්තටම තේජස් කියනවා කියලා අහගෙන ඉන්න එක පැහැදිලි කරන්නේ නැහැ. අදින තේජස අදින තේජස කියන එක මේ සමාජයේ තත්ක්ෂණයේ යෙදෙන තත්ක්ෂණයක තේජස කියන එක විදර් විරුද්ධ ඒ විදිහට සොයනත් අපිට ඇහෙන්නේ නැහැ නේ. ලයින් එක පොඩ්ඩක් ડોක්ටර් ලයින් එක වාචි ඉන්නවා මේ පොඩ්ඩක් ඇහෙන්නේ නැති විදිහට. හරි හරි හරි. ඔව්. මේ සීල ස්ටේජස් සිල්ලක්කමට බලපෑම් කරනවා. සිල්ලක්කම නැති කරලා දුස්සීල බවට පත් කරනවා. දුස්සීල තේජස. ඒ බුද්ධයා විතරේ දුකට පත් කරලා සංසාරේ දිගින් දිගට ඇවිදින්න බලයක් තියෙනවා. ඒකේ බලයක් තියෙනවා. ඊළඟට සමාධිය නැති කිරීමේ තේජස ඒක අගුණ තේජස හැටියට හඳුන්වනවා. ඒ තේජස තුළින් ඒ පුද්ගලයාගේ ජීවිතේ මේ සංසාරයේ දිගින් දිගට ඇවිදින්න අර ඉහතින් සඳහන් කරපු පුතු කියන ධර්ම දේම කරලා දෙනවා. පුතු ධර්ම දේම කරලා දෙනවා. ඒකට දුප්පඤ්ඤ තේජස කියන එක ප්‍රඥා විදර්ශනා වහල අර ඉහතින් ප්‍රදාන් කරපු සුදු ධර්මයන් දිනු කළ සංසාරය අවිද්ද අසල්ලේක මේ සත්‍ය ඇති කරනවා කියන්නේ කෙලෙස් වර්ධනය කිරීම සසත ඒ වගේම අපුඤ්ඤ තේජස කියලා කියන්නේ මාර්ගයන් වසන තේජස. අපි ගන්න තියෙන කෙලින්ම නීවරණ ධර්ම හැදීර මාර්ගය පහළ ගන්න නීවරණ ධර්මයෙන් නීවරණ ධර්ම නීවර ආවරණය කරන සාමච්ඡ ප්‍රියාපත් ඒවා කියනවා පින්නතින් ඉන්ද්‍රිය ධර්ම හරහා. එතකොට ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මයේ නැතිවීම ඒකත් ඒ විදිහේ මේ අධර්ම ස්වභාවය ධර්මයේ නැතිවලා අධර්ම ස්වභාවය වැඩි දියුණු වීම තුළ මේ ධර්මය නැකෙන්න පටන් ගන්නවා. ධර්මය අර ධම්මපද රජුවන්ට උඩා වගේ එකක් වෙනවා ලෝකය පුරා පින්නතේ. මේ ධර්මයක් ඇත්තමද මිනිස්සු කියලා තත්ත්වෙ ඉන්නවා. ධර්මයක් කියන එකක් නැහැ. අන්න ඒ තත්ත්වයට පත් වෙනවා. ඒ කියන්නේ ධර්මයක් කියන එකක් තියෙනවා. අර අපි කතා කරපුවා පරාමර්ථ ධර්මයේ තියෙන පුළුවන්. මේ පරාමර්ථ ධර්මයේ කියන එක කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම රටවල් වල ඉන්න ඩීසන් මිනිස්සු කියලා කට්ටක්. ඒ කියන්නේ ඒ අයගේ ඩීසන්කම තියෙන්නේ ඔෆිස් එකට තියෙන්න පුළුවන් මිනිස්සු එක්ක ගුඩ් මෝර්නින් කියන්න පුළුවන්, අතට අත දෙන්න පුළුවන්, හලෝ කියන්න පුළුවන්. ඒ විදිහේ නිකන් අර මෙලොව වශයෙන් සමාජයේ පැවැත්ම සඳහා ජීවිත සංස්කෘතිය සඳහා තමන්ගේ තත්ත්වය රැක ගැනීම සඳහා තමන්ගේ ජාතියට අනුකූල වෙයි කියලා. ඒවත් අන්න ඒ විදිහේ සීලයක් තියෙන්න පුළුවන්. ලෝකේ ඒ බඳු සීලයක් පවතින්න පුළුවන් මේ අර සීලයේ නොතිබුණා. ඒ කියන්නේ රටවල් දිහාද ලෝක එහෙම තියනවාට තියෙනවා. ඉතින් නේද ගාරු කරනකමත් තියෙනවා. දැන් ඔය එක රටක් තියෙනවා ඒ නීතියක් කරනස්සෙන් රටක කාර් දෙකක් එකට හැප්පුණොත් එහෙම වෙන්නේ. ඉතින් බෑලා කතා කරන්නේ නෝන කොහොමද, දරුවෝ කොහොමද, කෑවද බීවද. ඉතින් එහෙම තේරද කතා කරනවා. කතා කරලා මේ එනවා අයියන්න මයි කාර් එකක් කතා කරනවා. ගොඩායි ගොඩා කතා කරනවා. අන්න ඒවා මේ අර එකතුගේ පැවැත්ම උදෙසා සකස් කරගත්තා පුත්තාව උදේ ආරක්ෂාවක තමන්ගේ පැවැත්ම සඳහා. නැතු සීල අරමුණකින් මේ පවත්වාගෙන යනවා නෙවෙයි. බලන්න ඒවා බුදුහාමුදුරුවෝ මොනතරම් ලස්සනට පැහැදිලි කරලා තියෙනවද? පරාමර්ථ සීලේ හැටියට ඒක හඳුන්වන්න පුළුවන්. පරාමර්ථ සීලේ ලෝකවද තියෙන්නත් පුළුවන් කියලා. ඒ වුණාට ඒක හැබැයිම මේ සීල නෙවෙයි. මේ විදිහට තියෙනකොට ධර්මය කියන එක ඔය නිවනට යන හේතු වෙන ධර්මය කියන එක ලෝක සත්‍යවලට ඇතුළු වෙනවා. මේ අධර්මය තේරුම් බලවත් වෙන ලෝකේ ප්‍රයත්නක වෙන්න පුළුවන්. ඒ කියන්නේ රතුන් බැරිම හොරගම් කිරීම, ඒ වගේ ඔයි අපරාධ කරන්න පුළුවන් කෙනෙක්ට ඒ වගේ. ඒකට ඒවත් තේද. ඒ තේද තියෙනවා ලෝකේ. ඊළඟට අර මහත්යා මේ අහුවා මේ කාරණයක් අර මොකක්ද දේශේ කියන එක මේ නාන ස්වභාවයක් ගන්නවා. ඒ කාර්මුණකට එකම ද්වේෂය තමයි නාන අරමුණු වලට යන්නේ. එකම තේජස තමයි අර එකම විදුලිය එක එක දෙකට පාවිච්චි වෙනවා වගේ ප්‍රින්ට් එකට ලයිට් එකට එකම විදුලිය. ද්වේෂය කියන එක වර්ගීකරණයක් කරන්න බෑ. ඒ කියන්නේ බලවත් භාවයේ මත වර්ගීකරණය පුළුවන්. අරමුණ විවිධ වෙන්න පුළුවන්. ද්වේෂය කියන එක එකයි, කාමච්ඡන් කියන එක එකයි, අරමුණ විවිධ වෙන්න පුළුවන්. මේක හඳුන්වන්නේ එකම කියන එකේ තේරුම පින්වතුනි කෙලින්ම නිවනට ආය වෙන පහටවත් නෑ. කෙලින්ම නිවනට කියන එක ඒක නිවන් තමයි පාරක වෙන්නේ මේ ක්‍රම වේදිය තුළ, ප්‍රයස්ක්‍රමය තුළ කෙලින්ම නිවනට පිට වෙනත් පහටත් හැරෙන්නේ නෑ. ඒක තමයි ඒකේ අදහස් කරන්නේ. මෛත්‍රිය තුළ කෙලින්ම නිවනට යන මෛත්‍රිය මිස වෙන පහටත් හැරෙන මෛත්‍රියක් නෑ. ඒවාරමේ මේ තමන්ගේ මේ දරුසෙනාවට තියෙන මෛත්‍රියවත්, ඉන්දට තියෙන මෛත්‍රියවත්, ස්වාමියාට තියෙන මෛත්‍රියවත් දෙවෙනි මෛත්‍රිය වගේ. ඒ මෛත්‍රිය එතනත් මෛත්‍රිය ක්‍රියාත්මක වෙනවා. ඒ මෛත්‍රිය මේ තුළ මේ ක්‍රියාත්මක වෙන තත්ත්වය වෙනයි. අරක වෙන මේකක්. ඒක කෙලින්ම නිවන අරමුණු කරගෙනම නිගට යන්නේ. සාමාන්‍ය මෛත්‍රිය කියන එක අපිට ක්‍රියාත්මක වෙන්නේ පොතු වෙච්ච මෛත්‍රියක්. අපේ පවුලට, අපේ දරුවන්ට, අපේ වස්තුන් වලට, අපේ එතනින් එහා අතර අපි හිතන්නේම නැහැ. එහෙම හිතනක බඳ එහෙම හිතනවා නම් ලෝක මිනිස්සුන්ට හැමෝටම මේ මෛත්‍රී වැඩ කරනවා. මෛත්‍රී කියන්නේ හැමෝටම වැඩ කරනවා. නමුත් සීමා රහිතයි. සීමා රහිත නේ. මේ බුදුහාමුදුරු ගන්න සීමා රහිත මෛත්‍රී පිළිබඳව මේ කියන්නේ. අපි ආපදිත. ඉතින් ඒක මේ ඕනම දෙයකට, ඕනම අත්‍යජලයකට, ඕනම නිමිත්තකට මුල් කරගෙන ගන්න පුළුවන් ඒක තමයි පොඩි ධර්මයේ. එහෙම එකක් නෙමෙයි මෛත්‍රී කියන්නේ. පයිද මේ ප්‍රමාණ වත්තේ ඒක බොහොම හරි ඒක කරන්න ඕන කටිය ඒක කරන්නේ සමින් නොවෙන්නේ එතෙන්දී අර දවස් මාසේ හොගේ විරාපාදයේ කියන කප ගන්නවා ක්‍රෝධයේ උපරාහේ වෛරය ඊර්ෂ්‍යාව මච්චරිය වගේ නානත්යක පෙතන කියනෝ නේද වගේ හිතන කවුද නැහැ ඒක තමයි ඔව් ඔව් ඔව් ඒක හරි දැන් ඊර්ෂ්‍යාව බත් වෙන වාක්‍යයන්නේ ක්‍රියාපාදෙම කොටසක් නේ මච්චරිය කියන්නේ ක්‍රියාපාදෙම කොටසක් ඒකයි පිටක බොහෝ විට එකට යෙදෙනවා මේ හිතවල එකට නොයෙන්තර අවස්ථා තියෙනවා ද්වේෂයේ විවිධ ස්වරූපයන් මහත්යි කහරි සායිතික සිතක් තම ද්වේෂයේ ස්වරූපයන් තමයි ඔක්කොට තියෙන්නේ ස්වාමීන් වහන්සේ යතුන් දන්නකොට මේ සීල මිද්දේ කියන එකත් ඇත්තටම අපි දන්නා මේ ලෝක සිත්තලක් තියෙන මිද්දේ කියන කේදෙනවා සත්‍යංකාර අවස්ථාවලදී එවගේම මේ ද්වේෂ සිත්තලක් කියන නිදේශයකට යෙදෙනවා කියලා ඒ අතමුත් එකෙමුත් නානත්ත කෙවිදට ගත්ත හැකි කියලා හිතනවා. ඔව් ඒ කතාවත් හරි. ඒ කතාවත් හරි. ඒකත් හරි කියලා අපි ධර්මය හොකට පරි කරපුවාම ඒක තේරෙනවා ඒක හරි කියලා කියන එක. ඒක තමයි සන්නස් අපේ ජනක මාත්මය සන්නස් අපි අනිත් කල්ලාන මුතුන්ගේ අපිට උගන්වනවා එතුමා අල්තමේ ඔබින් ඉගෙන ගත්ත මාත්මය මේන කොට අපි හාවුදුන් ඉතින් ඉඳ අපි කොහොම වගේ කරනවා එතුමා ඒ අපිටම කොට කියන එක උත්තර මේක හොඳයි හොඳයි ඔව් අනිකුත් කල්ලාන මුතුන්ට එක් වෙන්න පුළුවන් ප්‍රශ්න තියෙනවා නේද තමද වටිනා ධර්ම කොටසක් අදාප සාකච්ඡා කර විගන්වන සිදුවෙමි සල්ලේකට ඥානෙ පිළිබඳව අපි පසුගිය සතියේ සාකච්ඡා කළේ තවත් වටිනා කොටසක් දුක්ඛයන් පිළිබඳව කතා කරමු කොටසෙ ඉතින් මේ දිනවල අපි මේ විදිහට මේ විවිධ ඥානවල එක එක තෝරාගෙන සාකච්ඡා කරමු ඉතින් අද සාකච්ඡාවේදී කල්ලාන් තුංගල්ට ප්‍රශ්න නැත්නම් සාකච්ඡා නිමා ගන්න පුළුවන්. කල්ක අවස්ථාව දෙන්න කාටද ප්‍රශ්න තියෙනවා. ඒ කාරණා ඉතින් ඔකට අදාළව වෙන්න ඕනේ නැහැ ධර්ම සාකච්ඡාවේ. ආ මොනවා හරි කියලා ඒක විතර ගන්න පුළුවන් තමයි. ඒ වගේ තැන්වල පහළක් තියෙනවා කල්ලාන් තුනේ අපි මේ සාකච්ඡා කරමු. ප්‍රීති මහත්මයා කතාකම් යනවා සමයි නේද මහත්මයා මේක කර තියෙනවා මේ සබ්බේ අபிසංකාරා කියලා එහෙමත් නැත්නම් මේ සීල අபிසංකාරය කියන තැන අවසානයේදී සීල බවගාමි කර්මය සම්මිශ්‍රයෝ කියලා සමිනාත මේ පුතුත් කියන තැනක මේ සීල අபிසංකාරය කියන එක කොයි විදිහට අපි අඳන්නා විස්තර කියවම පුණ්‍ය විස්තර පුණ්‍ය විස්තර ආදී වශයෙන් මෙයනවා එතකොට ඒක කොහොමද සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕනේ දැන් පුණ්‍ය විස්තර පවා එන හිඳ ඒක පොඩ්ඩක් අපිට තවත් විස්තර දෙන්න දෙන්න සවන් දෙනවා තේරුම් ගන්න වල ප්‍රශ්නයක් හදාගත්තා තමයි අපි සංස්කාර කියන වචනේ මම හරියටම අරගෙන කියන්නම් ඔක්කොත් ඒක හොඳයි. දැන් දවස් මාසයේ ප්‍රීති මාසයේ යමුණා නේද? හොඳයි. ඒක හරි. ඔව් ප්‍රීති මාසයේ ඔබතුමාට පුළුවන් සෑම ප්‍රශ්නයක් වදාහ තියෙන විදිහට. ඒක හරි. අතයින් දෙමරමේ මේක අපි කොහොමද ඒකිනදාට කියනවා පොඩ්ඩක් දැන් අපි කතා කරන්නේ ඥානයන් වශයෙන් එතකොටත් මේ ප්‍රතිපදාවක් වශයෙන් කොහොමද මේ ඒකිනදා මේක අපි යොදා ගන්න කියන එක යමක් හිතා ගන්න පුළුවන්ද කියන එක එහෙම කරපු සංස්කෘතිය ගැන කතා අපි දැන් මේ ගන්න මහත්යත් සිත්සක ඉගෙන කතා කරලා තමන් නෑ ඕනේ. මෙදින දාට යොදා ගන්න. ඔසරේ සවිනාස් මම හිතන්නේ මෙතනදී මූලික වශයෙන්ම සවිනාස් එක්ක අපි පැහැදිලි කරන්න දීපු විදිහට මේ පිටක් යන මනසේ තියෙන ඊටවත්ම බර කෙනෙක් ගැන තමයි මෙතන විදිහටම කතා කරන්න තියෙන්නේ මේ රාග දෝෂ මොකක් කියන එක. ඊට පස්සේ ඒක සාකච්ඡා කරන ඉවරලා කතා කරන මේ නානත්‍යත් ඒකත්වයක් ගැන. එතකොට අපිට දැනගන්න වෙනවා මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච විචිකිච්ඡා වගේ මේ දේවල් සියල්ලම යම් යම් විදිහකින් නානත්‍ය පැත්තට බලලා තියෙනවා. ඒකෙන් හේතුව තමයි අර ඉස්සරහට කතා කරාවේ කාමච්ඡන්ද කියලා මේ රූප රූපයන් කෙරෙහි ඡන්දයක් තියෙන පුළුවන්, සබ්දයන් කෙරෙහි ඡන්දයක් තියෙන පුළුවන්, ගන්ධ රස විචිකිච්ඡා රසක දරස් සංහා කරන බව අපි සාමාන්‍ය හැමෝම ගන්න දෙයක් කෑම වෙනවා කෑමට මේ කැලස්ස දක්වන ඒ සියල්ලම කාමච්ඡන්දය ආදි වශයෙන් ඒ වෙලාවට දැකෙනවා. ඉතින් ඒ ඉතල ඇති වෙන්නේ ඇත්තටම රාගසිත තමයි කාමච්ඡන්දය ඇති වෙන තැනක ඇති වෙන්නේ. රාගසිත නැත්නම් ලෝභසිත කියලා අපි හඳුන්වනවා ධර්මයේ. එතකොට මේ ලෝභසිතක් ඇති වෙනකොට ලෝභසිතක් ඇති වෙනවා කියලා දැකීමම එතනින් එහාට මේ ලෝභසිතෙන් කෙරෙන්න පුළුවන් යම් කිසි විදිහක කෙලෙස් උද්දීපනයක් එවකට කෙලෙස් පැතිරීමක් කර්ම රැකීමක් කරනවා නම් ඒ අර චිත්ත ඒ කියන්නේ අපි දන්නවනේ අර චිත්ත ගැනම චිත්තන විදිහට ඒ කියන්නේ මොනවා විචිතක්ද කියන්නේ කාමච්ඡන්දය ඇති වුණා නම් කාමච්ඡන්දය බව දැනගන්නවා කියලා අපි දම්මෝණ ප්‍රශ්නාවක් කියන ඒ වගේම දැන් ලෝභ සිතක් ඇතිවෙලා ලෝභ සිතක් ඇතිවෙනවා කියලා දැනගන්න එක චිත්තාන ප්‍රශ්නාවක් කියනවා. ඒ කියන්නේ සතර සතිපට්ඨානය වඩන අවස්ථාවේදී තමයි මේක දැනගන්න පුළුවන්. ඒ කියන්නේ චිත්ත ගැන අවබෝධයෙන් ඉන්නවා. ඒ චිත්තයේ දෙන ධර්මතා ගැන අවබෝධයෙන් ඉන්නවා. අභ්‍යාසාදී ගැන එහෙමයි. තරහක් යනකොට තරහ යනවා කියලා දැනගන්නවා. ඒ වගේම ඒක අභ්‍යාසාදී කියන එකත් නිරෝධයක් හැටියට කාමච්ඡන්ද ව්‍යාපාද කියන තමයි අව්‍යාපාදනේ ව්‍යාපාද නීවරණයේ සියදනෝයි කියලා දැනගන්න. ඒ විදිහට අපිට මේ කොටස දැනගත්තාම මේ කෙලෙස් ටික දැනගත්තාම ඒ සිත්වල යෙදෙනකොට ඒක හඳුන ගන්න පුළුවන් නම් ඒකම අපිට භාවනාවක් වෙනවා. ඉතින් ඒව හඳුන ගන්නකොට ඒකට විරුද්ධ පැත්තේ තියෙන ධර්මතාව ඔස්සේ තමයි අපේ සිතේ මෙහෙවෙන්නේ. දැන් කාමච්ඡන්දය කියන එක දැනගන්නකොට අපි මේක වරදක් බවත් මේකෙන් අපිට කෙලෙස් තියෙනවා කියනවනම් අපි කාමච්ඡන්දේ ඉවත් වෙනකන් ලෙක්කම් මේ තමයි අපි දුරු කරන්නේ. ඒ වගේම ව්‍යාපාදයේ කර ගන්නවනම් ව්‍යාපාදයේ වෙන අකටයුත්ත ගන්නවනම් සමාරම කරගන්න. ඊට පස්සේ අභ්‍යාපාදයේ තමයි සිත පිළිගන්නේ. මේ විදිහට චිත්තානුපස්සනාව, ත්‍රිවිධ ධම්මානුපස්සනාව හරහා මේ කාරණා වෙන බලන්න පුළුවන් බව තේරෙනවා. ඉතුරු ටික ඇත්තම අර තේජෝ චර්ම තේජෝ ගුණ තේජෝ වගේ දේවල් ඇත්තම කෙනෙකුට සිදිය යුතු ගුණ සමුදායක් ගැන කතා කරන්නේ. ඒ ගුණ වර්ධනය සමගම කෙනෙක්ගේ දුර්ගුණ නැතුව යන්න පහ වෙන්න මේ වඩන ගුණ ටික උපයෝගී වෙනවා කියන එක තමයි සමිනහසේ පැහැදිලි කරපු ටිකේ තේරුම් ගත්තේ. ඉතින් මේ සංලේෂ කියලා කියන්නේම කෙලෙස් නැසන කෙලෙස් දුරු කරන කියන අර්ථය නිසා. ඉතින් මොනවද කෙලෙස් දුරු කරන්නේ, මොනවද කෙලෙස් වඩන්නේ කියන එක තමයි අවසාන කොටසේ දෙන්නලා තියෙන්නේ. සංලේෂ කියලා කියනවා කෙලෙස් නැසන පැත්ත. ඒ කියන්නේ එක්කම්ම කියන එක සංලේෂයක් කියලා. අභ්‍යාසාද සංලේෂයක් කෙලෙස් නැසන එක. ආලෝක සංයෝත් කෙලෙස් නැසන එක. මොකද ඒක තීන මිද්දේ කියන අයින් වෙන හින්දා. ඒ වගේම ඒ විදිහට කෙලෙස් නැසන කොටස් ටික තියෙන සංදේශ කියලා තේරුම් කර යුතු වැඩි යුතු කොටස් ටික. ඒකෝ දුරුකමේක ටික තියෙනවා අසංදේශ කියලා කාමච්ඡන්ද ව්‍යාපාද ආදි වශයෙන් ගත කොටස් ටික. ඉතින් අර කිවගේ චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කොටස් යටතේ තමයි මම හිතන්නේ කෙනෙකුට මේ පිළිබඳව අත්දැකීමක් ලැබෙනවා නම් චිත්ත වැඩිමක් කරනවා නම් ඒ පැත්තට බලව කරන්න පුළුවන් කියලා තේරෙනවා. සමහරවිට යමක් වැරදියක් කියනවා නම් සමහර විට වැරදියි. මේ අභිසංස්කාර කියන එක විස්තර කරන්න මේක අභිසංස්කාර මායя කියලා එක්කෙනෙක් කියනවා පිටතට. අභිසංස්කාර මායя පිටලාසකල කර්ම සංස්කාරක මායя කියන එකයි. එතකොට පිටලාසකල කර්ම සංස්කාරක මායя කියපුවහම මෙතන දෙකින් ඔතේ මේ ඒක හඳුන්වන කොටස් වෙනකොටම බෙදලා තියෙනවා. විඥානි සංස්කාර, අවිඥානි සංස්කාර, ආරංජානි සංස්කාර කියලා මේ සංස්කාර කොමතන සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට මේ සංස්කාර තුරම ඇයි එතන හඳුන්වන්නේ? මෙතන තියෙන අහලා තියෙන පුණ්‍යාලි සංස්කාර කියනවාම අපිට පුණ්‍යාලි සංස්කාර කියනවාම ප්‍රේතක ජීවිතක කුසල සියල්ල තියෙනකොට ඊළඟට ඒවා ක්‍රියාත්මක බවටපත් වෙන්නේ මේ රහත් වීමේ වැඩ පිළිවෙලට යොමු වෙනවා. ඊළඟට ආනන්‍යා සංස්කාර කියලා කියපහම ධ්‍යානක ඉස්සලට පහට වැටෙනවා කියනකොට ඒ වගේ අභ්‍යන්තරයේ තියෙන අර මොනවද මෙවුවා මේ පිටකෙන් අහලා තියෙනවා ඕග ධර්ම කියන්නේ ඕග ධර්ම හතර තියෙනවා ඉස්සත් ධර්මලෙට කියන ඔහු ඒ රැස් කරගත්තා වූ සංස්කාර වලින් මේ ගයක් හදලා පිට කාලෙකින් ආය මෙහෙට එනවා. ඒකට අපසල සංස්කාර ගත්තහම ඒ වගේම සමන්ත ගිලඟ බහවල මේ දුක් විපාක උදා කරනවා. ඒකට මේ ඔක්කොම තමයි අපි සංස්කාර මාරය හැටියට නැත්නම් ප්‍රේත මාරය හැටියට හඳුන්වන්න තියෙන්නේ. මේ තමයි අපි සංස්කාර කියන වචනේ පිළිබඳව දැක්කට අපි කරන පිළිවෙල කිරීම සකස් කිරීම සූදානම් කිරීම හැඩගැස්වීම ඒ කියන්නේ විපාකයක් ලැබෙන්න හේතු වෙන විදිහට මේ අපි සංස්කාර සකස් කරනවා. ඒ කියන තාතනක ඒකද අපි සංස්කාර විඥාන ඒ කියන්නේ කුසල අකුසල කර්ම සංඛ්‍යාත විඥාන ඒවත් ඒ කියන්නේ විපාකයක් ලැබීමට හේතු වෙන සතුට විපාකයක් ලැබලා දෙන්න හේතු වෙන සංස්කාර දෙකක් තමයි මේ අපි සංස්කාර කියන කරණ ප්‍රතිපදාව කියන සීලය. පස්කල් වලින් වැළකීම, දසකුසල් වලින් වැළකීම. ඊළඟට පින්නතේ ඉන්ද්‍රිය මේ භවනා වාටි පුරුදු කරගන්න. ඉන්ද්‍රියන් පිළිබඳව ඉන්ද්‍රිය සංවරය භවනාවේ ඉන්ද්‍රිය සංවරය සීලය අපි හදාගන්න ප්‍රයෝජන. ඉන්ද්‍රිය සංවර සීලය හදාගන්න ප්‍රයෝජන කොහොමද කියලා බලුවොත් අපිට ඉන්නා මේ අරමුණු පිළිබඳව ඇති වෙනා මේ ප්‍රශ්නාවල් තියෙනවා. මේ ප්‍රශ්නාවල් ආදී සමනය කරගන්න ඒවා පිළිබඳව ඇත්තටම අපේ ඥාණයෙන් දැනගත තියෙන ධර්ම ඥාණයෙන් යුතුව බලන්න පුරුදු වෙන්න ඕනේ. මේක උගන්වන අපේ මෙතන මෙන්න මේක එක මේක කොටසක් උගන්වනවා. මේක හරිම ලස්සනද විචිකිත්සාව වැඩි කරගන්න නම් ධර්මයන් පිළිබඳ ගැනීම අවශ්‍යයි කරගන්න තියෙනවා. ධර්මයන් පිළිබඳ ගැන දැනගත්තොත් එහෙම සිංහතුනේ අපි ඒ කෙලෙස ධර්මයන් පිළිබඳව අපේ ඇලීම අඩු වෙනවා. මොකද ඒක අපි උදු කරන්නේ කියන එක බැලුවොත් දැන් අපි ගන්නෝ කෙනෙක් ක්‍රියේෂණය කරන්න හිතන මේ අපිට ධර්ම කියලා තියෙනවා. කෙනෙක් ක්‍රියේෂණය කරන්න කියලා හිතන විට පිටු පිටු දෙකක් ඔහු ළඟ තියෙන රහස්‍යය අපි ක්‍රියේෂණය කරන්නේ ඔහුගේ අගුණ විවේචනය කරන්නත් විවේචනය කරන්නත් ඒ පුද්ගලයාට විවේචනය කරන්නේ විවේචනය කරන්නේ පුද්ගලයා කියන කෙනා රහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේ කියන කෙනා විනාශ කරලා තියෙන ක්ලේශයක්. ක්ලේශයන් කියන ඒවා තමයි මේ විනාශය හදලා තියෙන්නේ. අදුම කියන එක අපි අපිරිසිදු වෙනවා වාගේ. අපිරිසිදු කරපු පුරවලට විරුද්ධ වෙන වැඩ කරන්නේ අදුමට විරුද්ධ වෙන මේ රත්තරන් මාලයක් අපේ මලකඩ කෑවොත් එහෙනම් අපි ඒ රත්තරන් මාලයට විරුද්ධ වෙන වැඩ කරන්නේ මලකඩ වලට විරුද්ධ තමයි අපි වැඩ කරලා බෙහෙත් දාලා හරි මොනවා හරි කරලා ඒක සිද්ධ කරන්නේ. ඒ කියන්නේ රත්තරන් වල වාසිකාකමක් තියෙනවා කියන එක අපි දන්නවා. ඒක අපි පුද්ගලයේ විවේචනය කරනවා කියන්නේ ඒක අදුවක් අල්ලගෙන ඒ විවේචනය කරනවා කියලා කියන්නේ ඒ පුද්ගලයාගේ අර රහතන් වහන්සේ කියන උත්තරීතර උත්තරාගලනේ අපි විවේචනය කරන්නේ අදුපාඩු ගැන නෙවෙයි අදුපාඩු ගැන විවේචනය කරනවා නම් අනේ මේ පුද්ගලයාගේ මේ දෙවලකම අයින් වෙනවා නම් මේ පුද්ගලයා හරි ශ්‍රේෂ්ඨ කෙනෙක් කියන සත්‍යයෙන් තමයි කතා කරන්න පුරුදු වෙන්නේ අන්න එහෙම දකින්න පුළුවන් ඥානය ඇති වෙන්නේ මේ ධර්මයේ පිරිසිදු දැනගත්තොත් පමණයි ධර්මය හොඳට දැනගත්තොත් මෙතන මේ රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා එයාගේ මේ එකතු වෙලා තියෙන කෝටිගෙන් තමයි මේ අකරදරේ වෙලා තියෙන්නේ දැන් මනුෂ්‍ය ලෝකයේ ඉන්න සියලු දෙනාගේම කෙලෙස් එක අයින් කරනවා ඔක්කොම රහතන් වහන්සේලා අර ප්‍රේත ලෝකයේ ඉන්න ඔක්කොගේම කෙලෙස් එක අයින් කරනවා රහතන් වහන්සේලා නිරේ ඉන්න ඔක්කොගේම කෙලෙස් එක අයින් කරනවා රහතන් වහන්සේලා කෙලෙස් එක අයින් කරලා බැලුවොත් අපි වෛද්‍යවරයෙක් ළඟ තියෙන නලාව ඒ නලාවට එන ආසියි හැම ගුණ තියෙන කෙනෙකුටම කියලා බලනකොට මේ පුද්ගලයාද මොන කියලා අපිට තේරෙනවා. හොඳ නැති කෙනාද, හොඳ නැහැ කියලා තෝරගන්න පුළුවන් කෙනාද. අන්න ඒ ආගේ තින්නකනේ අපි කෙනෙක් සම්පූර්ණයෙන්ම අයින් කරලා නලාව තියාගෙන ඉන්නේ මේ පුද්ගලයාගේ කෙලෙස් රහත් ගැතිය තමයි තියෙන්නේ. ඒක තමයි අපිට නෝන නැමැති නලාව පාවිච්චි කරන්න පුළුවන් නම් මේ සත්‍යය ගැන අපට පූර්ණ දැක්මක් හදාගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වෙන තමයි අවශ්‍ය. එතකොට අපි මේ කියන ඊර්ෂ්‍යාව අපේ ඉන්නේ නැහැ. මේ කියන ගුණවකුකම අපේ ඉන්නේ නැහැ. මේ කියන වැඩිදෙනගේ අංගයන්කම අපේ ඉන්නේ නැහැ. මේ කියන විවේචනය වල අපේ හිතේ ඉන්නේ නැහැ. මේ සියලු දේවල් සුති කියන ධර්මයන් අපේ නැහැ. ඒවා අපට පුරුදු කරන කරක් කියලා. අර විදිහේ පූර්ණ වශයෙන් දකින්න පුරුදු වුණොත් බොහෝ ලේසියෙන් මේ ප්‍රතිපදාව යනවා. හොඳයි සයින් වාස අපි එමුණන් අද දවසේ දී වැඩසටහන නිමා කරමු. නීලන්ති මහත්මිය යමක් අහන්න ඇද්දොත්. නීලන්ති මහත්තයා සයින් වාස අපිට කියලා දුන්නා නානා ස්වභාව විනාශ වෙන ගින්දර පහ ගැන. ඒතකොට සයින් වාස ඒ ගින්දර පහ අපි හරියටම වැඩි සයින් වාස ඒක අනුපිළිවෙල දෙන්න වැඩෙන ධර්ම ටිකක් සයින් වාස ඒක ඔව් අනුපිළිවෙලින් වැඩෙන්නේ අනිවාර්යෙන් අනුපිළිවෙලින් වැඩෙන්නේ කොහොමද ඒක? ඔව් සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ සීල සමාධි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ බුදුහාමරේ ශාසනයේ කියන එකේ තේරුම සීල ශාසනය කියන්නේ පණිවිඩය ශාසනය කියන්නේ ප්‍රශ්න හස්න සංදේශ පණිවිඩය. එතකොට පණිවිඩය කුමක්ද? සීල සමාධි ප්‍රඥාවයි. ඒක එක්කනනම් කියනවා ඔය පිළිවෙලට වැඩවන්න ඕනේ නැහැ කියලා. තව දැක්ක කාරණේ බැලුවොත් එහෙම මේ හිත විසිරලා තියෙන හිත විසිරුන බවින් නිදෙන්න නම් සීලය ඕනමයි. යම් තරමකට හරි සීලය ඕනේ. සීලය ආපුවම තමයි සමාධිය දෙන්න පුළුවන්. සීලය නැතිනම් ඔහුගේ හිත මේ විසරණවා මායයක තමයි හැදෙන්නේ. ඒක සීල සමාධි ප්‍රඥා. ප්‍රඥා එනකොට තමයි ඊළඟ අනුපිළිවෙල. ඒ කියන්නේ මාර්ග ඥානය පහළ වෙනවා. පුණ්‍ය ධර්ම කියන එක එතකොට එන්න ඒ බුද්ධලාගේ තේරෙන්න පටන් ගන්නවා කියන එක. එතකොට ඒක එනකොට ඒ බුදුහාමර උගන්වපු ධර්මය යමෙක් මම දකීද ඔහු ධර්මයේ දකී කියලා මේ පිටුතුන් අහලා තියෙනවා. යමෙක් ධර්මයේ දකීද ඔහු මම දකී කියලා අන්නේ ඒ ධර්මයේම දකින්න පටන් ගන්නවා පිළිතුරු. ඒක ඇත්තක් නැහැ. එහෙමයි තමයි කොහොමද? හරි. එහෙනම් අපි අද දවසේදී සාකච්ඡා නිවාසෙමු. මම ඊටම ගෞරවයෙන් පුජපද සාධිතම් මහින්ද සාසන් වාචරුවෙන් වෙනවා. අද සාකච්ඡා නිවාසෙමු. ත්‍රිවස්තව සාසන් වාචරුව. ලෝ පුරා මේ ධර්ම දේශනාවට අහුන් සම්බෙන්න සියලු වේම කාර්මික වැයම දාම් යෝම සද්ධායෙන් ගෞරවයෙන් යුතුව මේ ධර්ම දේශනාවට අනුසම්බෙනවා. හැමදාමත් මෙහෙමයි. බොහොම සැලකිල්ලෙන් උඩන් දෙන්නේ කටයුතු සිදු කරන්නේ. ඉතින් මෙතනට කායේ සැලකිල්ල ඇති කරගන්න සායිතික වීර්ය, ඒ වගේම ඡන්දය දවසින් දවස උදා වේවා. ඒ තුළින් මේ පින්වතුන්ට සම්මාදිටිය දවසින් දවස 15 වේලා කියලා මේ පොත ශක්තියකගෙන මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලු දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ ආයු වර්ණ සමකල ප්‍රඥාව ලැබී වේවා. විශේෂයෙන්ම මේ දලියත් මහත්තයාට විශාල සේවාවක් සිදු කාලයක් සිදු කරන්නේ. එතුමාට මේ සේවාව තව තව ඉතාම නිරෝගීවත් සිදු කරන්න ලෞකික වශයෙන් එතුමාගේ ජීවිතේ සාර්ථක වෙන්න ඕන ඒ පැතිකඩවල් සාර්ථක කරගන්න, දරුවන්ගේ යහපත සිදු වෙන්න, විශේෂයෙන්ම සම්පූර්ණ සම්පත් ලැබෙන්න දෙවියන්ගේ ආශිර්වාද ලබා දීවා කියලා අපි හැමදාම එක සිතින් ලෝකරායක සියලු දෙනාම ප්‍රාර්ථනා කරනවා. ලැබුණා දෙවියන්ගේ ආශිර්වාදයක් ලැබෙන්න කියලා අපි විශේෂයෙන්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ නම් මේ පරලෝකයේ සියලු ඥාති මේකින් අනුමෝදක වේවා, සතුට වේවා, පතන බෝධීකින් නිවන් සම්පත් සාදා ගැනීම කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දෙවියන්ට මේ පින් වලින් උතුම් නිවන් සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දලුවත් මහත්මයා පොළ හැම දිනකටම මේකින් අත්දින හැම දිනකටම නිදුක් බව නිරෝගී සම්පත්තිය දීර්ඝායුෂ ලැබේවා, කායික මානසික සාහනය ලැබේවා, දේහය අදහ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා, ධර්ම දේශනාවට අහුන්කම් දුන්නු සෑම කෙනෙකුටම ඒ වගේම නිම්පස් මෙතනින් පස්සේ දේශනාවට අහුන්කම් දෙන හැම දිනකටම උතුම් මොලයන් තෙනක මේක සාදු සාදු හේතු ආර්ථා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආදීනවන්තයි බලවන්තය සාරිසංකරකේ තේරණු